ධර්මදේශනා කෙරෙහි රඳවා ගන්නට අපි උත්සාහවන්ත වන්නට ඕනේ, අපි දක්ෂ වෙන්නට ඕන. අපි මේ ශරීරයේ නිසලව තියන වගේම හිතත් හැකිතාක් දුරට ඒ කාමරයක තියාගෙන බණහන්න දක්ෂමොතින් තමයි මේ වලින් අපට නියම ප්‍රතිඵල ලැබෙන්නේ. තින්නුතුනි අද අපට මාතෘකාවෙන් ලැබිච්ච වාණ්‍යක සූත්‍රය ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි මධ්‍යම නිකාය කියන ග්‍රන්ථයේහි මූල 50කේ කියන කොටසයි. මේ ධර්මදේශනාවට අදාළ පත්‍රිකාවක් තියෙනවා. ඒක ධර්මදේශනාව අවසානයේ කැමති කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. තින්නුතුනි මේ සූත්‍රයට අදාළ වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ තමයි කුමාර කශ්‍යප හාමුදුරුවෝ. ප්‍රධාන වශයෙන් කාශ්‍යප හාමුදුරුවන් දෙන්නේ කීය බුද්ධ ශාසනයේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ. අනිත් හාමුදුරුව තමයි කුමාර කශ්‍යප හාමුදුරුවෝ. කුමාර කියලා කියන්නේ ඉතාම කුඩා අවදී පැවිදි ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ප්‍රතිච්ඡ මුල් කාලේ පටන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේගේ ඇසුර ළමපු කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේගේ කතාව ඉතාම රසවත් කතාවක්. හැබැයි මේ ස්වාමීන් වහන්සේගේ පුද්ගලික කතාව කිව්වොතින් ධර්ම කරුණට යටපත් වෙනවා. එනිසා ඒ ගැන අපි ලොකු විස්තරයක් කරන්නේ නැහැ. මේ නැත්තම් සිරිගත්තු දවසට අපි ඒක දිගට විස්තර කරනවා. තින්නතුනේ මේ කුමාර කශ්‍යප හාමුදුරුවෝ අන්දවනයේ කියන එක්තරා වනගත ස්ථානයක වැඩවාසය කරන අවස්ථාවේදී එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට ඒකාමත්ම විවාදාපන්න කතා පුවතක් ඉදිරිපත් කළා. නිකන් ප්‍රශ්නාවලියක් වගේ කුතුහලයේ ජනිත වන කතා පුවතක් ඉදිරිපත් කළා. එක්තරා සිද්ධියක් හොඹසක් ආශ්‍රය කරගෙන අන්නේ කතා පුවත විස්තර කළා. ඒ දෙවිය අනිත් වෙලා ගියා. ඊට පස්සේ මේ කතා පුවතේ ඇතුළත් ඒ ගැඹුරු කාරණා කුමාර කශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ විසින් අසා දැනගත්තා. ඒ විස්තරය තමයි මේ සූත්‍රයට ඇතුළත් වන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවරම් වෙහෙරේ වැඩවාසය කරන අවස්ථාවකදී කුමාර කශ්‍යප හාමුදුරුවෝ අන්දවනයේ වාසය කළා. මේ ස්වාමීන් වහන්සේ මෙහි වාසය කරනකොට එක්තරා දෙවි කෙනෙක් රාත්‍රී කාලයේදී ඒ ස්ථානයට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට එක සුවඳව කතා බහ කරලා මේ ස්වාමීන් වහන්සේට එක්තරා කතා පුවතක් ඉදිරිපත් කළා. පින්නතුන් මේ දෙවියන් සුවිශේෂී කෙනෙක්, සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ පින්නතුන් අහලද සමහර ස්වාමීන් වහන්සේලාත් එක්ක සමහර දෙවිවරු විවිධ විදිහේ සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එක හේතුවක් තමයි සමහර දෙවිවරු මේ ආත්මභාවයේ දෙවිවරු හැකෙද සිටියට මේක කලින් ආත්මභාවවල මේ ඇත්තක සමීප සමගතා තිවිචය. එනිසා මේ ඇතැම් ශ්‍රාවකයන් ප්‍රමාද වෙනවා දකිනකොට, ඇතැම් විට ධර්ම මාර්ගයෙන් බැහැරව යනවා දකිනකොට, ඉහළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න සමහර දෙවිවරු ලැබෙන්නා බ්‍රහ්මයන් ඇවිල්ලා තමන්ගේ මූලික කරුණ දහම් මඟ පිළිබඳව ඉඟියක් දීලා දහම් මඟ පිළිබඳව උනන්දුවක් ඇති කරගෙන ගිහිම අවස්ථා තියෙනවා. දැන් මේ කුමාර කාශ්‍යප හාමුදුරුවන් මුණගැහෙන්නාකු මේ දෙවියා පින්නතුනි මේට කලින් ආත්ම භාවයක මේ ස්වාමීන් වහන්සේ ඉතාම ළඟ යාළුවෙක්. අපේ බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙන කලින් ලෝකෙ වැඩ සිටියේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිනන කාලේ ස්වාමීන් වහන්සේලා හත් දෙනෙක් තීරණය කළා අපි මේ ශාසනය පිරිනන කලින් කොහොම හරි වීර්යය කරලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා කල්පනා කළ මොකද කළේ. මේ ස්වාමීන් වහන්සේලා හත් නම ලොකු ගලකට නැංගා විශාල ගල්තලාවකට නැගලා නැගී කොහොමද ඉනිමගක් හදාගෙන. ඉනිමගෙන් තමයි නගින්න පුළුවන් වෙන නගින ක්‍රමයක් නෑ මේ ගල්තලාවට ගල් පර්වතයට. මේ පර්වතයට නැගකෝ මේ හත් දෙනා මොකද කළේ මුලින්ම? නැගලා මුලින්ම මොකද කළේ? මුලින්ම කළේ ඉනිමග පල්හැර දැම්මා. ආයෙනම් බහින්න බෑ. පින්නතුනි ජීවිත පරිත්‍යාගයෙන් මේ කරන කැපවීම. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඉතාම දැඩි වීරියෙන් භාවනා කරලා එයින් කීප නමක් රහත් වුණා. එක නමක් අනාගාමී වුණා. අනිත් ස්වාමීන් වහන්සේලාට මාර්ගඵල ලබන්න බැරි වුණා. අර රහත් වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා ඊර්ධිමාන සහිතලා රහත් වුණේ. ඒ රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා මොකද කළේ? ඊර්ධිමාලයෙන් ඈත ප්‍රදේශවලට ගිහිල්ලා පින්ඩපාතේ කරගෙන ආවා. පින්නපාතේ තරන් ආවට පස්සේ පින්නතුනේ අර රහත් නොවිද ස්වාමීන් වහන්සේට දෙන්න උත්සාහ කළා. ඒ ස්වාමීන් වහන්සේ වැළඳුවේ නැහැ. වැළඳුවේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කළා ඔබ වහන්සේලා නිවන් දැකලා නිවන් සෝවන දෙන එක ඔබ වහන්සේලාගේ යුතුයකම. ඒ දේ අපි ගන්නෙ නැහැ. අපි අප්‍රමාදීව උත්සාහ කරනවා කියලා निराහාරවම භාවනා කළා. කොහොමද කියනතනේ අනිත් ස්වාමීන් වහන්සේලා කියපනම එහෙම්ම මේ ගියා අපවත් උනා. හැබැයි පිනුතුනේ දැරි උත්සාහයෙන් නිසා, එයාගේ ප්‍රාර්ථනාව නිසා, එයා දිනු කරපු මානසික මට්ටම නිසා මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ දෙනෙක් සම්බුද්ධ ශාසනය පහළ වෙච්ච කාලේ මනස ලෝකී ඉපදුනා. ඒ ඉපදෙච්චයන්ගෙන් එක්කෙනෙක් තමයි මේ මහා කාශ්‍යප මහඳුරෝ කියලා කියන්නේ. කුමාර කාශ්‍යප මහඳුරෝ කියලා කියන්නේ. ඒ වගේම තව කෙනෙක් තමයි මෑතක මතක ඇති බාහ්‍ය දාරුකීරිය කියලා. ඒ දෙනමම පිනුතුනේ ඒ බොහෝ දෙනෙක් මේ සම්බුද්ධ ශාසනයෙහි ඉක්මනින්ම මාර්ගඵල ලැබුවා. අර ගිය සම්බුද්ධ ශාසනයේ අපරමාදේව පිළිවෙත් සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵල විදියට මේ බුද්ධ ශාසනය දැන් මේ එක පාළි පාඩයක් අහනකොට ඒක අනුශාසනාවක් අහනකොටම දැන් බාහ්‍ය දාරුකීරිය කියන රහත් වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මේ බාහ්‍ය දාරුකීරියට මේ දෙවියම ගිහිල්ලා පොඩි උපදේශයක් දුන්නා. ඒ බාහ්‍ය දාරුකීරිය කලින් හිටන්නේ ගියත් රහත් වෙලා කියලා. ඊට පස්සේ මේ දෙවියම පිනතුනේ මේ බ්‍රහ්මී කියන්නේ කවුද? අර හිටපු ස්වාමීන් වහන්සේ හත් නමෙන් එක නමක් අපි කියුණේ අනාගාමී වුණා කියලා. ඒ අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ තමයි බ්‍රහ්ම ලෝකේ ඉපදෙලා දැන් මේ කුමාර කාශ්‍යප මහඳුර වෙත මේ ආවේ. ඒ ස්වාමීන් වහන්සේම තමයි අර බාහ්‍ය දාර්ශනිකයෙක් කියලා උනන්දු කරවල බුදුහාඳුර වෙත යොමු කළේ. ඉතින් මේ කුමාර කාශ්‍යප මහඳුර වෙත ආපෝ මේ දෙවියා ඇත්තම මේ බ්‍රහ්මී ඔහු කුමාර කාශ්‍යප මහඳුරට එක්තරක් කතාවක් සඳහන් කළා. මොකද ඒ කතාව හුඹහක් ආශ්‍රිතව තියෙන කතාවක්. හුඹස මේ කියන තුන් දන්නවනේ. ඇන්ඩ් හිල් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ හුඹස ආශ්‍රිතව කතා පුවතක් තමයි ඉදිරිපත් කළේ. ස්වාමීන් වහන්සේට කියනවා මෙන්න මේ කතා පුවත මොකද කතාව? ස්වාමීනි, වික්ෂුන් වහන්සේ මෙන්න මේ හුඹසක් තියෙනවා. ඒ හුඹස දහවල් කාලයේ ගිනි ගන්නවා. ඒ හුඹස රාත්‍රියේ කාලයේ දුන් දමනවා. මේ හුඹහට මොකද වෙන්නේ? මේ හුඹහා දවල් කාලේ ගිනි ගන්නවා, රාත්‍රියේ කාලයේ දුන් දානවා. මෙන්න මේ හුඹස ළඟට එන එක්තරා බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයගේ ගෝලයා කියනවා සුමේද කියලා. ඒ සුමේදට කියනවා සුමේද ආයුධයක් අරගෙන ආයුධයක් අරගෙන මේ හුඹස හරන්න කියලා. මොකද කියන්නේ? ආයුධයක් අරගෙන මේ හුඹස හරන්න කියලා. අර ගුරුවරයාගේ වචනේ පිළිගන්න සුමේද මොකද කරන්නේ? ආයුධයක් අරගෙන මේ හුඹස දැඩි වීරෙන් හරනවා. මෙහෙම හරන කොට මුලින්ම එක්තරා දෙයක් හම් වෙනවා. ඒ මොකද හම් වෙන්නේ? ඔහුට දොර අගුලක් හම් වෙනවා. දොර අගුලක් නැත්තම් ලොක් එකක් කියලා කියන්න පුළුවන්. නැත්තම් අපේ කාලේ හැටියට නම් ගෙවල් වල දොර පොල්ල කියලා කියනනේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ හුඹස හරනකොට ලැබෙනවා. දොර අගුලක් හම් වෙනවා. මේක තමයි පළවෙනිම හම් වෙන්නේ. මේක අර සුමේදට හම් වුණාට පස්සේ සුමේද කියනවා බ්‍රාහ්මණය කියනවා සුමේද ওই අගුල අයින් කරන්න. ඔක ඉවත් කරන්න. සුමේද ඒ වගේම කරනවා. අර අගුල අර හුඹස හරනකොට හම් වෙච්ච අගුල එතනින් ඉවත් කරනවා. ඉවත් කළා කියනවා නැවතත් හරන්න මේක. තවදුරටත් හරන්න කියලා. ඔහු අර ගුරුවරයා කියන දේ පිළි අරගෙන නැවතත් මේ හුඹස හරනවා. හුඹස හරනකොට උට ඊළඟට මොකද මොන වෙන්නේ? හුඹස හරනකොට හම් වෙනවා මැඩියෙක්. ගෙම්බා කියලා අපි කියන්නේ. මැඩියෙක් හම් වෙනවා ඊට පස්සේ. මුලින්ම හමුනේ මොකද්ද? මුලින්ම හමුනේ දොරගුල. දොරගුල ඉවත් කරාට පස්සේ මොකද හමුනේ? මැඩියෙක් හමුණා. ඊට පස්සේ කිව්වා ඒ මැඩියත් අයින් කරන්න. මැඩියත් ඒ වගේම අයින් කළා. අයින් කළේ කිව්වා නැවතත් හරන්න. තවදුරටත් මේ හුඹස හරන කියලා. දැන් තවදුරටත් ඔහු අර කියන දේ යනවා හරනවා. හරනකොට ඊළඟට උට මොකද හම්බෙන්නේ? ඊළඟට හම්බෙනවා දෙමන් සංදියා. දෙතනකින් මාරු වෙන කන්දියක් හම් වෙනවා ජංක්ෂන් එක. ඒ හුඹසෙම නැද. මේක දැක්කට පස්සේ බ්‍රාහ්මණය කියන සුමේද මේකත් අයින් කරන්න. මේ දෙමන් සන්ධියයි. මේ සන්ධි ස්ථානයක් අයින් කරන්න හුඹස තියෙනවා. සුමේද අර වගේම කියන විදිහට මේකත් කළා. ඔහු ඒක අයින් කළා. ඊට පස්සේ තවදුරටත් හාරනවා කිරි ගොට්ටක් හම්බුණා. බ්‍රාහ්මණය කියනවා සුමේද ඕකත් ඔය කිරි ගොට්ට ඕකත් අයින් කරන්න. ඒ විදිහට මොකද කළා? අයින් කළා කියනවා තව දුරටත් මේක හරන්න. හරනකොට පින්නතුනි ඊළඟට මොකට මොකද හම්බුනේ? ඊළඟට හම් වෙනවා ඉඳිබුවේ. අපි ඉබ්බා කියලා කියන්නේ ඉබ්බෙක් හම් වෙනවා ඊට පස්සේ. දැන් කරුණ ටික මගට තියාගන්නේ. මුලින්ම මොකද මොනේ ගමනේ හරනකොට දොරාගුලක් හම්බුනේ. ඊළඟට හම්බුනේ ඔව් මැඩියෙක් හම්බුණා, ගෙම්බෙක් හම්බුණා. ඒක හරනකොට දෙමන් සංදියක් හම්බුණා. ඒක හරනකොට කිරි ගොට්ටක් හම්බුණා. ඒක අයින් කරන හරනකොට ඉම්බෙක් හම්බුණා. අර ඉම්බත් ඒ වගේම අයින් කරන්න කියලා කිව්වා. පින්නතුනි ඉම්බත් අයින් කළා තව දුරටත් මොහ හරනවා. හරනකොට ඊට පස්සේ මොකද හම්බුනේ? ඔව් ඊට පස්සේ හම්බෙනවා මස් කපන කැත්තකුයි. ඒ මස් කපන උපයෝගී කරගන්න කොටය ලීයකුයි හම්බෙනවා. අර හුඹස මැදදී මගද හම්බෙන්නේ මස් කපන කැත්තකුයි ඒක තියෙන කොටේකුයි. මේ දෙක හම්බෙනවා. මේක හම්බුණාට පස්සේ බ්‍රාහ්මණය කියන සුමේද ඕකත් අයින් කරන්න. ඒකත් ඒ විදිහටම අයින් කළා. ඊට පස්සේ කියනවා තව දුරටත් මේ හුඹස හරන්න. හරනකොට ඊළඟට මොකද හම්බෙන්නේ? ඊළඟට මස් කෑල්ලක් හම්බෙනවා. මස් වැදැල්ලක් හම්බෙනවා. සුමේදයට කියනවා බ්‍රාහ්මණය ඔයි මස් වැදැල්ල අයින් කරන්න. ඒ වගේම ඒකත් අයින් කළා. තව දුරටත් හරන්න පටන් ගත්තා. හරනකොට ඊළඟට මොකද හම්බෙන්නේ? ඔව් අපි හුඹස තුල බලාපොරොත්තු වෙන කෙනා ඊළඟට වනින දරණ ගහගෙන. කවුද? ඔව් අපි පොඩි කාලේ නම් හරි බයයිනේ හුඹසක් ළඟ යන්නත් බයයිනේ. අම්මගේ අපට කියලා තියෙන අතවත් දාන්න එපා කියලා නේ හුඹසටනේ. කොයි වෙලේ දෂ්ට කරන්නේ නැන්නේ. පින්නතුනි මේ හුඹසේ අවසාන ප්‍රතිඵලයේ හැටියට දැන් නාගයෙක් හම් වෙනවා. දැන් බ්‍රාහ්මණය මොකද කියන්නේ? නාගය අයින් කරන්න කියන්නේ නැහැ. නාගය අයින් කරන්න කියන්නේ නැහැ. ඕක කොහොමද කියන්නේ? ඒ නාගයට වඳින්න කියලා කියනවා. නාගයට මොකුත් හානියක් කරන්න එපා කියලා. දැන් පින්නතුනි හම්බෙච්ච දේවල් ටික මතකද නැන්නේ? මුලින්ම බ්‍රාහ්මණය සුමේදට කිව්වා ආයුධයක් අරගෙන හරන්න කියලා. හරනකොට මුලින්ම මොකද මුණ ගැහුනේ? මුලින්ම දොර අගුලක් මුණ ගැහුණා. ඒ දොර අගුල ඉවත් කළ හරනකොට ඕ ගෙම්බේ මැඩියෙක් හම්බුණා. මැඩිය ඉවත් කරනකොට දෙමන් හන්දියක් හම්බුණා. ඒක ඉවත් කරනකොට ඒක ඉවත් කරනකොට කිරිගොට්ටක් හම්බුණා. කිරිගොට්ට ඉවත් කරනකොට ඉබ්බෙක් හම්බුණා. ඉබ්බ ඉවත් කරාම මස් කපන කැත්තකුයි ඒ කොටේකුයි හම්බුණා. ඒකත් ඉවත් කරාම මස් කැදැල්ලක් හම්බුණා. මස් කැදැල්ල ඉවත් කරාම නාගයෙක් හම්බුණා. දැන් හොඳට මතක තියාගන්නේ. දැන් මතකෙම පුළුවන් නේ. දැන් මේ හෑන්ඩ් අවුට් එක කලින්ම දෙනවා. දුන්නේ නැත්නම් ඒක දුන්න නම් ඔක දැන් පිළිවෙලින් මතක නැහැ ඉතින්. දැන් පස්සේ මේක අරගෙන ඔක්කොම ඉස්සරට එක තියනවා මේක කියවන්න කැමතියට පුළුවන්. පින්නතුනි මේ කතාව කියලා අර දෙවියන් මොකද කිව්වේ? ස්වාමීනි මේ කතාව බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා අහන්න විස්තර හදන්න මේක. මේක විස්තර කරන්න මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ බුදුවරයෙක් හෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හෝ ඒ ශ්‍රාවකයෙකුගෙන් අසා දැනගත් කෙනෙක් හැර මේ තුන් ලෝකයේ කිසිම කෙනෙකුට මේ කරුණ විසඳන්න බෑ කියලා. මේ කවුද කියන්නේ? මේ කියන්නේ වෙන කෙනා රාහු දෙවියා නැත්නම් බ්‍රහ්මයා. ਉਹ කොයි වගේ පුද්ගලෙක්ද? ਉਹ සාමාන්‍ය කෙනෙක්ද? ਉਹ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි වෙනතුනි. අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරලා අනාගාමි වෙලා දැන් බ්‍රහ්ම ලෝකෙ ඉපදින කෙනෙක් තමන්ගේ මේ එදා එකට මහානකම් කරපු තමන්ගේ යහළුවාට සුමඟ පෙන්වන්න කලණ ධර්මයක් පෙන්වන්න දරපු උත්සාහයක් කියනවා බුදුහාමුදුරන්ගෙන් මේක අසහ දැනගන්න. බුදුහාමුදුරන්ගෙන් හැර මේකේ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් හැර වෙන කිසිම කෙනෙකුට මේ ගැන විසඳන්න බෑ කියලා. ඊට පස්සේ ඒක පිළිගත්තු කුමාර කාශ්‍යප හාමුදුරුවෝ මොකද කළේ? ඒ රාත්‍රියම ගත කළා. උදෑසන අවදි වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. හමු වෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අභියස මේ කතා ප්‍රවෘත්තිය ඒක කලින් දවසේ රාත්‍රියේ සිදුවෙච්ච මේ කතා වද අනිස්වාමීන් වහන්සේ බුදුහාඳුරණ සඳහන් කරනවා. බුදුහාඳුරණේ මේ වගේ දෙවි කෙනෙක් ආවා ඇවිල්ලා මට මෙන්න මේ වගේ කතා පුවතක් ප්‍රකාශ කළා. මේ කතා පුවතේ ඉන කරුණු ටික මට විස්තර කළ දෙන්න. ඒක බොහෝ කාලයක් මට යහපත පිණිස හිතසුව පිණිස පවතිනවා කියලා. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ බුදුහාඳුරණගේ අහනවා ස්වාමීනි උඹට කියලා කියන්නේ මොකද්ද? ස්වාමීනි බ්‍රාහ්මණය කියන්නේ කවුද? ස්වාමීනි සුමේද කියන්නේ කවුද? ස්වාමීනි ඒ තුඹස දහවල් කාලේ ගිනි ගන්නවා කියන්නේ මොකද්ද? ස්වාමීනි ඒ උඹස රාත්‍රී කාලේ දුන් දානවා කියන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ ඒ උඹස හැරිම කියලා කියන්නේ මොකද්ද? ඒ උඹස හරණ ගන්න ආයුධය මොකද්ද? ඒ ආයුධයෙන් හරණ කොට මුලින්ම හමු වෙන දොරාබුල කියලා කියන්නේ මොකද්ද? ස්වාමීනි දොරාබුල ඉවත් කරලා හරණ කොට ලැබෙන මැඩියා කියන්නේ කවුද? ඒ මැඩියා ඉවත් කරලා හරණ කොට හමු වෙන දෙමන් සංගය කියලා කියන්නේ මොකද්ද? ස්වාමීනි ඊළඟට හමු වෙන කිරිගොට්ට කියලා කියන්නේ මොකද්ද? ස්වාමීනි ඊළඟට මොන ගහේ නැ ඉබ්බා කියලා කියන්නේ මොකද්ද? ස්වාමීනි කැත්ත සහ මස්වැදල කැත්ත සහ මස්කපන කොටේ කියලා කියන්නේ මොකද්ද? මස්වැදල කියලා කියන්නේ මොකද්ද? නාගයා කියලා කියන්නේ කවුද කියලා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුහාමුදුරුවෝ පින්නතුනි මේ එක එක කරුණ ඊළඟට විස්තර කරනවා. එහෙනම් කුමාර කාශ්‍යප ඔබ හොඳට අහගන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුට ධර්ම දේශනා කළත් උන්වහන්සේ ප්‍රකාශ කරන දෙයක් තමයි ඉතාම මනරින් කල්පනාවෙන් නුවණින් මේක අහන්න කියලා. සාධුකම් මානසිකරවද කියලා කියනවා. එමෙතෙන් පටන් තියෙන කරුණ ටික වෙන තුන හොඳ කල්පනාවෙන් අහන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ විස්තර කරන මේ එක එක කාරණා මොකද්ද තියෙන තුන හුඹස කියලා කියන්නේ? මේ දෙවියා ඇවිල්ලා කියපු හුඹස මොකද්ද? ඒ හුඹස පින්නතුනි බලාගන්න පුළුවන් කන්නාඩි ඉස්සරහට ගියාම. ඒ හුඹස තමයි පින්නතුනි අපේ මේ ශරීරය. මවගේ කුසේ ප්‍රතිසන්දි ලබලා මවගත් ආහාර පාන වලින් සහ පසු අපි ගත් ආහාර පාන වලින් පෝෂණය වෙලා සතර මහා භූත රෝග වලින් සමන්විත වෙලා අපේ නාවල කවල පොවල ඇඳුම් පැනඳුම් අන්දල පෝෂණය කරපුව මෙන්න මේ ශරීරය තමයි තුඹස කියලා කියන්නේ පින්නතුනි. එතකොට පින්නතුනි මේ තුඹස ආශ්‍රිතව සඳහන් කරන සියලුම කරුණු මොනවාද ගැනද කියන්නේ? අපේ ජීවිත ඉරණමයි මේ කියන්නේ පින්නතුනි. බුදුහාඳුරන්ගේ ධර්මයේ හැම කරුණකින්ම අපට උගන්වන්නේ මොනවද? අපේ ජීවිතයේ තේරුම් ගන්න විදියයි අපට උගන්වන්නේ. බුදුහාඳුරන්ගේ ධර්ම කියලා කියන්නේ පින්නතුනි අපට කණ්ණාඩියක් ලබා දෙනවා වගේ. අපි නිතරම කියනවා කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවානේ. අපි නිතර බණවලදී කියනවා කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. දැන් ඔබගේ ඇසේ දාන ග්ලාස් තියෙනවා. මිරර් එක තියෙනවා. මොහොන බලන එක තියෙනවානේ. මේ දෙකෙන් අපි මොන කණ්ණාඩියද වෙන්න ඕන? බුදුහාමුදුරුවෝ මේ දෙකෙන් මොන කණ්ණාඩිය වෙන්න කියලාද? ඇස් දෙකේ දාන කණ්ණාඩියද මොන බලන කණ්ණාඩියද? ඔපිනතනේ මුහුණ බලන කණ්ණාඩිය වෙනවා නම් අපි ඇස් දෙකේ දාන කණ්ණාඩියෙන් අපි ලෝකෙ දෙස බලන්නේ ලෝකයේ දේකාම සියුම් විදියට කුඩා දේත් ලොකු කරලා බලනවා. අපි ධර්මයේ පින්නතුනි ඇස් දෙකේ දාන කණ්ණාඩියක් කරගත්තොත් අපි මොකද කරන්නේ? ඒ ධර්මයේ හරහා අනිත්‍යයි අඩුපාඩුකම් තමයි ඉතාම සියුම් විදියට බලන්නේ. පින්නතුනි ඒක ධර්මයේ වැරදි පැත්තෙන් අල්ල ගැනීම. ඒක නෙවෙයි අපි කල යුත්තේ. ධර්ම අහන්න පින්නතුනි දහම තේරුම් ගන්න අපට අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන ඉරණම ජීවිතයේ ස්වභාවය අපට තේරුම් ගන්නට ඕන. අපේ ශරීරයේ ස්වභාවය මොකද්ද? අපේ සිත වැඩ කරන්නේ කොහොමද? සිතගෙන සිතුවිලි කොහොමද? මනස දුක් පීඩා වලින් නිදහස් කරගන්නේ කොහොමද? නියම මානසික සුවයට පත් වෙන්නේ කොහොමද? අපේ සිත කය වචනය සංවර කරගන්නේ කොහොමද? අපි වඩාත්ම සතුටෙන් ඉන්නේ කොහොමද? අපේ හිත පිරිසිදුව තියාගන්නේ කොහොමද? මෙන්න මේ කරුණු තමයි පින්නතුනේ අපේ බුදුහාඳුරන්ගේ ධර්මයේ නැමැති කණ්ණාඩිය තුලින් අපි ඉගෙන ගන්න. මේ ජීවිත අවබෝධය අපට ලැබෙන්නේ. මේ ජීවිත අවබෝධය ලැබෙන්න පින්නතුනේ අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකක්ද ඒ සිදුවන වෙනස? ඒ වෙනස තමයි පින්නතුනේ අපේ මනසින් දුක් පීඩා ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම අපිට බාහිර පුද්ගලයන්ට අපේ හිතට දුක් පීඩා ඇති කරන තියෙන අවස්ථා ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම පින්නතුනේ අපේ ගුණධම් මානව ගුණධම් ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ ගුණධම් අතර ප්‍රධාන දෙයක් තමයි පින්නතුනේ කෘතවේදීත්වය. කලගුණ සැලකීම කියන ගුණය පෙරමුණේ තබාගෙන අනිත් සියලුම ගුණධම් වල ප්‍රබල වෙනසක් අපේ ජීවිත තුළ සිදු වෙනවා. මේ ධහම වැඩි වෙන්න වැඩි වෙන්න. දැන් මේ දෙමිතුන් හැම දෙනෙක් ළඟම මේ ගුණධම් හුඟක් තියන අය. ඒ නිසා තමයි මේ ධර්මය අහන්නේ. බොහොම නිහතමානීව බිම වාඩි වෙලා ඉතාම සත්‍යයෙන් මේ බණ අහන්නේ ඔබ සසරෙදිත් මේ ආත්මභාවයේදී මේ ගුණධම් දිනු කරපු නිසා. පින්නතුනි ඒ අතරේ පින්නතුනි මේ ධර්මය අහනකොට අපට ලැබෙන්න ඕන ප්‍රධානම දෙයක් තමයි අපේ හිතේ නිතරම ස්වභාවය තමයි හිත නිතරම අතීත අරමුණකට යනවා. හිත නිතරම හිතේ ස්වභාවය තමයි Taman දැකපු අහපු බලපු දෙයක් ගැන නිතරම හිත යනවා. හිත යනවා විතරක් නෙවෙයි ඒ අරමුණට ගිහිල්ලා ඒ අතීත අරමුණ තුළ අපි ජීවත් වෙනවා. ඒ වගේම අනාගත අරමුණු නිතරම අපට හිතෙනවා. අතීත අරමුණුත් එක්ක අනාගත අරමුණු ගැට ගහලා අනාගතයේ චිත්‍ර මවමින් රූප මවමින් සිහින දකමින් අපි ඉන්නවා. මෙන්න මේ දෙපැත්තට දෝලණය වෙමින් තමයි පින්නතුන අපේ හිත තියෙන්නේ. එතකොට බුදුදහමේ මොකද කියන්නේ? බුදුදහමේ කියනවා අතීතය අමතක කරන්න අනාගතය අමතක කරන්න කියලා. බුදුදහමේ පින්නතුන එහෙම කියන්නේ නැහැ. බුදුදහම මොකද කියන්නේ? බුදුදහමේ සඳහන් කරන්නේ වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්න. Tamange hitata atheetho anagatha karuna enakota taman daksha wenna ona e siddiya dan tiyana siddiyak nevey tamange manasin dan nirmanaya karagattu ekak kiyala dakinnata taman daksha wenna ona. Menna me dakshatave wedewima tamai pinuthune taman koi tarang durata manasika soyan kara yana kenada kiyana thirana ekana karane ape dakshatave apata muraga balana kiyana awasthawa අපි ලෝකයේ ඉගෙනම විශ්වවිද්‍යාලයෙන් උපාධි ගත්ත අය මේ පිනතුන් උඹ දෙනෙක් ඉන්නයි. පිනතුන් ඒ උපාධියට ඔන්න වටිනාකමක් දෙන අවස්ථාව. ඒ උපාධියට ඒ දක්ෂතාවයට ඔබ මෙතෙක් දෙන්නපු අධ්‍යාපන සුදුසුකම් වලට ඔබට නියම ගෞරවයක් දෙන්න පුළුවන් නම් ඔබ දක්ෂ වෙන්නට ඕන. යම් කිසි සිතවිල්ලක් ඔබේ සිතට එනකොට අතීත අරමුණක් විදිහට දැන් මේ අතීත අරමුණ දැන් සිදුවන දෙයක් නෙවෙයි මගේ මේ මතකයේ අවදි කළා දැන් වර්තමානයේ අලුතෙන් ගොඩනගාගත්තු මනින්ද්‍රිය හා ධර්මාලම්බන තුලින් ඇතිවෙච්ච මනෝවිඥානයක් කියලා දකින්නට අපි දක්ෂ වෙන්න ඕන. එහෙම අපි දක්ෂ නොවනොතින් ඒ සඳහා අපට සිහියක් නුවණක් නැතිවෙති මොකද වෙන්නේ? අතීතයේ දැකපුවහපු දේවල් පිළිබඳව එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා අපේ හිත දුක් පීඩාවට පත් වෙනවා. කේන්සාපිනුතන අපේ සාර්ථකත්වයේ කියලා කියන්නේ අපේ ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ තමයි අපේ හිත. ඒ අපේ හිත තමයි පින්නතුනේ අපේ අපි ඉපදෙනකොට මමගේ කුසේ මුලින්ම පිළිස්න ගත්තේ. ඒ විඥානික අනුව තමයි ඔබට මේ වගේ ශරීරයක් ලැබුණේ. ඒ විඥානික පිළිස්න ගන්නකොට පින්නතුනේ තීරණ වෙලා තිබුණා ඔබ ගෙහනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. ඒ විඥානේ මෞකසයේ පිළිස්න ගන්නකොට තීරණ වෙලා තිබුණා ඔය ඔබ කොයි තරම් දුරට යන කෙනෙක්ද කියලා. පින්නතුනි ඔබ ආපු මේ ගමන් මගේ 60% ක විතර ප්‍රමාණයක් ඒ පිළිස්න ගත්ත විඥානය තුළ තීරණ වෙලා තිබුණා. ඉතිරි 40% ක විතර ප්‍රමාණයක් තමයි අපි ලැබපු අධ්‍යාපනයේ ඇසුරු කරපු යහළ මිත්‍රාදීන්ගෙන් වාසය කරපු පරිසරයෙන් මේ දේවල් වලින් ලැබුණ ඉතුරු ටික. පින්නතුනි ඒ මනසේ ස්වභාවය පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් ඒක කුසලය පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඔබට මේ ලැබෙච්ච ශාරීරිය ඇතමිට ඇස් දෙක අන්ධ වෙලා යන තිබුණේ ඉපදෙනකොටම. ඇතමිට ඉපදෙනකොටම ඔබ ආබාධිත ළමයෙක් වෙන තිබුණා. මන්දබුද්ධික කෙනෙක් වෙන තිබුණා. කන් දෙක නොඇසෙන කෙනෙක් වෙන තිබුණා. නමුත් ඒ සියලුම අභියෝග මගේ හැරලා මේ සියලුම වරප්‍රසාද ඔබට ලබා දුන්නේ වෙන කෙනෙක් නෙවෙයි. ඔබගේ සිත විසින් අතීතයේ කරපු මහත්ෝ පුණ්‍ය ඵලයක ආනිසංසයක් විදියට ඒ ප්‍රතිසන්දි ලැබපු සිත තුල තීරණ වෙල තිබුණා ඔබට මේ පහසුකම් එක ලබා දෙන්න. ඒක ඔබේ සිතම අතීතයේ කළා වූ පුණ්‍ය මහිමේ ආනිසංසය. ඒ නිසා ඒ පුණ්‍ය මහිමේ ඔබ අද භුක් විඳින ගමන් ඔබට ලැබෙච්ච මේ ශාරීරිය තුලින් පින්නතේ අපි ආඩම්බර විය යුතු නැහැ. ඇතැමිට අපේ ශරීරයේ ලක්ෂණ තියෙන කාලේ සමහර විට අපිට ආඩම්බර හිතෙනවා නේ. නමුත් පින්නතුනි අපි ආඩම්බර වෙනවා නම් ආඩම්බර වෙන්න ඕන අපේ ශරීරයට නෙවෙයි. ඒ ශරීරය ලබා දීපු හිතටයි. ඒ හිතේ ලක්ෂණකම නිසායි ඔබට ওই වගේ ලක්ෂණ පහසුකම් සහිත බුද්ධිමත් ශරීරයක් ඔබට ලැබුණේ. පින්නතුනි ඒ පිළිබඳ අවබෝධය අපිට ලැබෙනවා නම් පින්නතුනි අපි මොනවද කරන්නේ? ඒ ශරීරයේ පරිහරණය කරන ගමන් මතුවට මේකට වඩා සුවපහසුකම් තියෙන මේකට වඩා දුක් පීඩා අඩු වෙන විදිහේ ශරීරයක් ලැබෙන විදිහට තමන්ගේ මනස නිතරම සකස් කරගන්නවා. හිත නිතරම ආරක්ෂා කරගන්නවා. හිතට අකුසල් එන්න දෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. දින දින අපට තියෙන වටිනාම දේ තමයි අපේ හිත. ඒ හිත හැටි තාක් දුරට ආරක්ෂා කරගන්න. ඒ හිතට කිසිදු අකුසල චේතනාවක් නොයන විදියට හිත රැක ගන්න. ඇසෙන් දකින රූප වලින්, කනෙන් අහන ශබ්ද වලින්, නාසයෙන් ගන්න ගඳ සුවඳ වලින්, මේ අරමුණු වලින් හිතේ තියෙන ලක්ෂණ බව, හිතේ තියෙන පැහැපත් බව සොරා ගන්නට අපි ඉඩ දෙන්නට හොඳ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කුඹස කියලා කියන්නේ මොකක්ද එහෙනම්? කුඹස කියලා කියන්නේ පින්නතුනි අර මාගේ කුසේ ජනිත වෙලා මෙලොවට බිහි වෙච්ච ආහාර පාන ආදී පෝෂණය වෙච්ච මේ ශරීරය. එතකොට පින්නතුනි අපේ ශරීරයෙන් නම් මොකක් පරිවර්තනයක්ද? අපේ අම්මා අපි මව කුසේ ඉන්න කාලේ ආහාර ගත්තේ නැත්නම් විඥානය මව කුසේ පිළිසඳ ගත්තත් ශරීරය වර්ධනය වෙන්නේ නැහැ. පින්නතුනි මවගත්තු ආහාර වලින් මේක පෝෂණය වුණේ. ඒ වගේම අපි ඉපදුනාට පස්සේ අපිගත්තු ආහාර පාන ආදී තමයි මේක පෝෂණය වුණේ. කෙනෙකුට කියලා හිසකෙස් තියනවා නම්, හමක් තියනවා නම්, නියපොතු තියනවා නම් මේව මොකක් පරිවර්තනයක්ද? මේ පින්නතනේ අපි කාපු බිම දේවල් තමයි. ඈ බත් කාපුව, ඉන්දියාප කාපුව, ආප්ප, කිරි හොදි පරිප්පු ඒ දේවල් වල පරිවර්තනයක් තමයි මේ. ආඩම්බර වෙන දෙයක් නැහැ. ඈ මේ ආහාර වල පරිවර්තනයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. මේකට කියනවා කබලින්කාර ආහාරය කියලා. ඒ කබලින්කාර ආහාරය කියන්නේ අපි කඩලාගත්තු ආහාරය. ඒ ආහාරය නිකන් නෙවෙයි වර්ධනය වුනේ, මේ ශරීරේ බවට පරිවර්තනය වුනේ අපේ විඥානයේ ස්වභාවය අනුව. ඇතැම් විට අපි එකම ගෙදර කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. අම්මා උයන එකම භාජනයේ කෑම හැමදෙනාම අනුභව කරන්න පුළුවන්. ඇතැම් විට අපි ඉපදිච්ච කාලෙම අපේ ගෙදර බලුපැටියෙක් හිටියනම් ඒ බලුපැටියක් කෑමේ අපේ කෑම ටිකම තමයි. ඒ අම්මා උයපු එකම භාජනයේ කෑම තමයි ඒ සතුනුත් අනුභව කළේ. නමුත් ඒ සතාගේ ශරීරය වෙනස් විදිහට වර්ධනය වුණා, අපේ ශරීරය වෙනස් වුණා, තවත් අපේ සහෝදර සහෝදරයන්ගේ ශරීරය තවත් වෙනස් වුණා. ඒ වෙනස් වුණේ පින්නතුනේ ඒ පිළිසඳගත්තු විඥාණයෙන් අපට ලබා දීපු කර්ම ශක්තිය අනුව. කෙසේ වෙතත් පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕන මේ ශරීරය කියලා කියන්නේ ආහාරයේ නිර්මාණයක් කියලා. ඒ වගේම ආහාරයෙන් නිර්මාණයක් වෙච්ච මේ ශරීරය, ආහාරයේ පරිවර්තනයක් වෙච්ච මේ ශරීරය වෙනත් සතෙකුට ඕනම වෙලාවක ආහාරයක් වෙන්න පුළුවන්. දැන් කුඩා මල් පැල ටිකක්, කොළ ටිකක් හාවෙකුට ආහාරයක්. ඒ මල් පැල ටික, ඒ කොළ ටික අනුභව කරපු හාවා, ඒ උඩු පිළි ටික අනුභව කරපු හාවාගේ ශරීරය ඇතැම් විට කොටියෙකුට ආහාරයක්. ඒ කොටියා ඇතැම් විට සිංහයෙකුට ආහාරයක්. ඒ සිංහයා ඇතැම් විට මියගියොතින් ඒ සිංහයාගේ ශරීරය බිම වැටුණට පස්සේ කුහඹින්ට ඒක ආහාරයක්. ඒ නිසා පින්නතුනි මේ ලෝකෙම තියෙන මේ ආහාර වල පරිවර්තන. එතකොට හුඹස කියලා බුදුහාඳුරු විස්තර කරනවා. හුඹස කියන්නේ මේ ශරීරය. එතකොට ඒ හුඹස දවල් කාලයේ ගිනි ගන්නවා, රාත්‍රී කාලයේ දුම් දානවා කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි රාත්‍රී කාලයේදී දවල් අපි කල යුතු වැඩ ගැන අපි හිතනවා. කොහොමද කරන්නේ, හෙට වැඩට ගිහිල්ලා මොනවද කරන්නේ කිය කිය හිතනවා. නැත්නම් මේක වැඩ කරපු දේවල් ගැන හිතනවා. මේක තමයි රාත්‍රී දුන් දානවා කියලා කියන්නේ. දුන් දමදම අපි හිතන ඒවා. හර සිදු වෙච්ච දේවල් නැත්නම් මෙතන සිහිනුත් තේන්නේ ඒව තමයි අපට. නිදා ගන්න වෙලාවේ විතරක් නෙවෙයි සිහින පේන වෙලාවෙදී නැත්නම් මෙතන වැඩපළේදී අසුරු කරන අයගේ සුහඳ රසු කරන නියම කීනෙන් පේනවා. ගහ බැන ගත්ත නියම පේනවා. ඈ කීනේදී සඳ සරුවල් වෙනවා නේද? ළඟ තියෙන අල්මාරි වලට බිත්ති වලට සද්ද වෙනවා නේද? ඊට පස්සේ ළඟයි අහන මොකද උනේ කියලා නේ පින්නතුනි. ඒ රාත්‍රියේ දුන් දැමීම දහවල් කාලෙහි ගින ගන්නවා කියලා කියන මොකද්ද? දහවල් කාලයේ පින්නතුනි ගිනගෙන දැවෙන වගේ සිතින් කයින් වචනෙන් අපි කාර්යකාරී කරන වැඩ බල කරනවා. අපට හැමදෙම හිතෙන්නේ නැහැ මේක නේද? අපි කොච්චර වේගවත් ගමනකද මේ ඉන්නේ පින්නතුනි. ඇතැමිට ෆ්‍රීවේ එකක් ළඟ උඩ පාරක ඉන්නම් බලනකොට අපට පේනවා කොයිතරම් වේගෙන්ද මේ යන්නේ කියලා නේ. වාහන යනකොට Tamanට මේක තේරෙන්නේ නැහැ Taman යන වේගය. නමුත් පින්නතුනි පාරක් ළඟ ඉඳගෙන බලනකොට කොයිතරම් වේගෙන්ද අපි යන්නේ කියලා අපට පේනවා. කොයිතරම් ගින්නකින් දැවෙමින්ද මේ යන්නේ කියලා. එතකොට දහවල් කාලයේ ගිනි ගන්නවා කියලා කියන්නේ අපි නොඑක් වැඩපළ සිත, කය, වචනේ කියන මේ තුන් දොරින් සිදු කිරීම. එතකොට මුලින්ම අපි හුඹස කියලා කිව්වොත් හුඹස කියන්නේ මොකද්ද? හුඹස කියන්නේ අපේ ශරීරය. ඒ හුඹස රාත්‍රී කාලයේ දුන් දානවා කියලා කියන්නේ නිදා ගන්නකොට, නිදා ගත්තට පස්සේ මේ ගැන හිතන සිතුවිලි දහවල් කාලයේ ගිනි ගන්නවා කියලා කියන්නේ අපි කරන්නේ කටයුතු සිදු කිරීම සිතින් හයින් වචනේ. ඊළඟට සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේ අහනවා බුදුහාඳුරන්ගේ බුදුහාඳුරණේ බ්‍රාහ්මණය කියලා කියන්නේ කවුද? දැන් මේ කටයුතු හුඹස ගැන කියලා ඊට පස්සේ බ්‍රාහ්මණය තමයි උපදෙස් දෙන්නේ සුමේධට මේ වැඩ කටයුතු ටික කරන්න කියලා. ඊට පස්සේ අහනවා මේ බ්‍රාහ්මණය කියන්නේ කවුද? තේනතනේ බ්‍රාහ්මණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ තුඹස හරලා මේ ශරීරයේ සැබෑ ඉරණම පැහැදිලි කරලා දෙන ශාස්ත්‍රවරයා. එනි තම බ්‍රාහ්මණය කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. සුමේද කියලා කියන්නේ කවුද? සුමේද කියලා කියන්නේ බුද්ධිමත් කෙනා කියන එක. සුමේද කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයා. සුමේද බුද්ධිමත් කෙනෙක් වෙන්නට ඕන. ඒ සුමේද කීකරු කෙනෙක් වෙන්නට ඕන. සුමේදට බුදුහාඳුරන්ගේ තථාගතත්වයේ පිළිබඳව උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව විශ්වාසයක් ගෞරවයක් තියෙනට ඕන. එහෙම නැත්නම් මේ ගමන මග යන්නට බෑ පින්නතුනි. ශ්‍රාවකෙක් විදිහට බුදුහාඳුර දේශනා කරනවා. බුදුහාඳුර ධර්ම දේශනා කරන්න ආරම්භ කරපු මුල් අවස්ථාවේදී අපාරු තාතේ සනමතස්ස ద్వාරා ඒ සෝතබන්තෝ පමුංචන්තු සද්ධාන් කියලා ධර්ම දේශනා කරන කලින් උන්වහන්සේ සඳහන් කරනවා. දහම් දේශනාව ආරම්භ කළා සද්ධාවැත්තෝ දෙසවන් මුදාහරිත්වා කියලා. එහෙම සඳහන් කරපු බුදුහාමුදුරුව ඊට පස්සේ සඳහන් කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා. ධර්ම ශ්‍රවණයෙන් යම් කිසි කෙනෙක් ප්‍රතිඵල ලබන්න කැමති නම් ඒ කෙනා කෙරේ ආරම්භයේදීම තියෙනවන ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? ඒ ලක්ෂණ තමයි විඤ්ඤෝ පුරිසෝ, එයා නුවණට කෙනෙක් වෙන්නට ඕන. නුවණට කෙනෙක් වෙන්න නුවණ තියෙන්නට ඕනේ කියන දේ අහන්න පුළුවන් හොඳ බුද්ධියක් ඒ තැනත්තාගේ තියෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, තැනත්තා අසටෝ, එයා කපටි කෙනෙක් වෙන්න බෑ. කපටි කෙනෙකුට මේ ශාසනය ප්‍රයෝජන ගන්න බෑ. අමායාවි, එයා මායාකාරී කෙනෙක් වෙන්න බෑ. අනිත් අය මුලා කරන කෙනෙක් වෙන්න බෑ. අනිත් අය විශ්මයට පත් කරන, අනිත් අයට මැජික් වෙන කෙනෙක් වෙන්න බෑ. එහෙම කෙනෙකුටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේම ඉන්න වංක ජාතෝ, ඒ කෙනා වංක කෙනෙක් වෙන්න බෑ, අවංක කෙනෙක් වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේ ගුණ ධර්ම අපි ළඟ නොතිබ්බොත් අපට පින්නතුනි ධර්මඥානෙ දිනු කරගන්න පුළුවන්, උගස්සන ඇති කරගන්න පුළුවන් ධර්මය තුළින්. නමුත් පින්නතුනි ධර්මයේ තමන්ගේ ජීවිත තුළට අවශෝෂණය වෙන්නේ නැහැ. හරියට ගහන කොළේට නාම වතුර වගේ. ගහන කොළේට ඕන තරම් වතුර දාගෙන ඉන්න පුළුවන්. නමුත් ගහන කොළේට ඒක ඇතුළු වෙන්නේ නැහැ වතුර ටික. අන්න ඒ වගේ කෙනෙකුට ධර්ම ධාරී වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ ජීවිත තුළට එන්න නම් පින්නතුනි මෙන්න මේ ටික තමන්ගලා තියෙනට ඕන. තමන් නොවනති කෙනෙක් වෙන්නට ඕන. තමන් කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. මායාකාරී අනිත්‍ය මුලා නොකරන කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම අවංක කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ ටික තමන්ගේ ළඟ තියෙනවා නම් පින්නතුනි අපට ජීවිතේ කොයිතරම් ජීවිතය අඩුපාඩු තමන්ගේ ළඟ තිබුණත් ආනන්තරයේ කර්ම හැර අනිත් ඕනම කර්මයක් වෙනතුනි ඕනම අඩුපාඩුවක් තමන්ගේ ළඟ සිදු වෙලා තිබුණත් ඒ සියල්ලක්ම පින්නතුනි ඒ සියලුම කර්ම චක්‍රයන් ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. අංගුලිමාල පින්නතුනි මිනිසුන් දහස් ගණන් ඝාතනය කරපු අංගුලිමාලට බුදුහාඳුරු වචන හතරයි කිව්වේ. මම නැවතුණා ඔබ නැවතින්න කියලා. පින්නතුනි සපුරාම පුද්ගලෙවි ජීවිතේ වෙනස් වුණා. ඔහු කොච්චර මිනිස් ඝාතනයක් කළත් ඔහු අනන්ත කර්ම කළ තිබුණේ නැහැ. ඒ වගේම ඔහු අවංක කෙනෙක් වුණා. ගුරුවරයාට කියන අවංකකම නිසාම තමයි පින්නතුනි මේ මාල පූජාවත් ගුරු පූජාවත් කළේ ඔහු. ඔහු අවංක කෙනෙක් වුණා. ඔහු බුද්ධිමත් කෙනෙක් වුණා. ඒ නිසා පින්නතුනි ඔහුට මේ ධර්ම ප්‍රයෝජන ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මෙන්න මේ සුමේද කියන විදියට පින්නතුනි මේ ශාวกයන් විදියට අපේ ධර්ම ළඟදී පින්නතුනි අපේ ළඟ ගුණ ධම් තියෙනට ඕන. ඒ ගුණ ධම් නොතිබ්බොත් අපට පින්නතුනි ධර්මාදර වෙන්න පුළුවන්. නමුත් ධර්ම අපේ ජීවිතයේ තුරට නියම විදියට ලැබෙන්නේ නැහැ, අතුළු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගුණ ධම් විශේෂයෙන් කරණීය මෙත සූත්‍රයේ කියන ගුණ ධම් ටික දක්ෂ බව, ඍජු බව, නිහතමානී බව, සහල්ලු බව මේ ආදී ගුණාංග පින්නතුනි හැකදා තමන්ගේ ජීවිතය තුළ දිනෙන් දින වර්ධනය කරගන්න. ඒ වර්ධනය කරගන්නේ පින්නතුනි ලෝකෙට පෙන්වන්න නෙමෙයි. ඒ ගුණධර්ම අපි වර්ධනය කරගන්නේ අපේ ජීවිතයේම සතුට සැනසීම බලාපොරොත්තු වෙයි. සැබෑරෙත්ම මානසික සුවයන් කරා යන්නට අපේක්ෂා කරන කෙනෙක් නම් මේ ගුණධර්ම තමන්ගේ තුළ වර්ධනය වෙන්නට ඕන. පින්නතුනි ළඟට කියනවා සුමේදට කියනවා ආයුධයක් අරගෙන හරන්න කියලා. ඊට පස්සේ අහනවා ආයුධය කියලා කියන්නේ මොකද්ද කියලා. කුමාරකාශ්‍යප හඳුරව අහනවා බුදුහාඳුරනේ ආයුධය කියලා කියන්නේ මොකද්ද? ආයුධය කියලා කියන්නේ පින්නතුනි ප්‍රඥාව, නුවණ. ඒ නුවණ නැමැති ප්‍රඥාව නැමැති ආයුධයෙන් තමයි මේ උඹ සහාරන්නේ. අපේ සිත, කය කියන මේ ජීවිත යථාර්ථය පසක් කරන මේ ජීවිතයේ විමසා බලන ජීවිතය වෙන් කර කර කෑලි කප කප බලන ආයුධය තමයි ප්‍රඥාව. මොකද පින්නතුනි ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම. කුමක් පිළිබඳව නිවැරදි දැක්මද? ඒ නිවැරදි දැක්ම කියන්නේ කර්මය හා කර්මඵලය පිළිබඳව තියෙන දැක්ම. ඒ වගේම පින්නතුනි දුකෙහි හට ගැනීම හා නැතිවීම පිළිබඳව තියෙන පැහැදිලි දැක්ම. කොහොමද අපට දුක හට ගන්නව නම් දුක හටගන්නේ? ඒ දුක නැති කරනව නම් නැති කරන්නේ කොහොමද කියන එක ගැන ආරම්භයේදීම පින්නතුනි ගැඹුරු දැනුමක් නැති වුණත් සාමාන්‍ය මට්ටමේ හරි අවබෝධයක් අපට තියෙනට ඕන. කොහොමද පින්නතුනි දුක හටගන්නේ? කෙනෙකුට හිතනවා යමකට ආසා කළ නිසායි දුක හටගත්තේ කියලා. කෙනෙකුට හිතනවා යම් කිසි කෙනෙක් ගහගෙන ගත්ත නිසායි දුක හටගත්තේ කියලා. ඒව පින්නතුනි ආසන්නතම හේතු වෙන්න පුළුවන්. නමුත් මූල හේතුව තමයි පින්නතුනි මුලට ගියාම තියෙන හේතුව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙම ඇතිවීමට හේතුව තමයි පින්නතුනි අපේ ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය වලින් ගත්ත අරමුණු එකනම ඒ අවස්ථාවේදීම නිරුද්ධ වෙලා දැන් තියෙන්නේ. නමුත් ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතයේ ඇති දෙයක් හැටියට සිහි කරනකොටම අපි ආය අලුතින් ගන්නවා. මෙන්න මේක තමයි පින්නතුනි දුකට හේතුව. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේක දුරු කරන විදියෙහි නුවණ ආරම්භයේදීම මෙන්න මේක තේරුම් ගැනීම සඳහායි මේ ගමන යන්නේ කියන හැඟීමක් ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තමන්ට තියෙන්න ඕන. මෙන්න මේ ප්‍රඥාවෙන් තමයි පින්නතුනි මේ හුඹ සහාරන්නේ. එතකොට මේ දැක්ම තියෙන්න ඕන. මෙන්න මේ වැරදි දැක්මක් මට තියෙනවා. මේක නැති කර ගැනීම කියන ආයුධයෙන් තමයි තමන් දිගින් දිගටම යන්නේ. එතකොට මෙන්න මේ ආයුධයෙන් පින්නතුනි ඒ තැනත්තා හාරනවා. ඒ සෑරීමට මොකද කියන්නේ? සෑරීම කියලා කියන්නේ පින්නතුනි වීරිය කියන එක. මේ ශාසනයෙහි දැනුම විතරක් තිබෙන්න බෑ. ඒ දැනුම ප්‍රායෝගිකව සිදු කරන විදිහේ වීරියක් තමයි තුල තියෙන්නට ඕන. අකුසල් දුරු කරන්නට කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා අප්‍රමාදී අප්‍රමාණ වීරියක් තමයි තියෙන්න ඕන. සාමාන්‍ය විදිහේ වීරියකින් තියෙන්න මේක කරන්න බෑ. ආරම්භයේදී අපි සරල වීරියකින් පටන් ගත්තා. මේ සඳහා අපට විශාල කැපවීමක් කරන්න ඕන. මොකද අපි සතර බොහෝ කාලයක් හිතලා තියෙන්නේ සාමාන්‍ය ලෝකේ යන විදිහට අනුසෝතගාමී විදිහට ධර්මයේ කියන පිනතුනේ පටිසෝතගාමී ධහම උඩුගම් බලයන ධහම. ඒ ධහම තුල යද්දී පිනතුනේ අපට දැඩි වීරියක් අවශ්‍යයි. අපට යන්නම් කැපවීම කරන්න ඕන. ඇතැමිට නිදි මරන්න වෙනවා. ඇතැමිට ආහාර පානනය කරන්න වෙනවා. ඉන්ද්‍රිය සංවර කරන්න වෙනවා. අපි යන ගමන් බිමන් අපට අඩු කරන්න වෙනවා. අපේ කතාව අඩු කරන්න වෙනවා අපට. ඇසුරු කරන පුද්ගලයන් සීමා කරන්න වෙනවා අපට. මේ දේවල් කරන්නේ තමයි පිනතුනේ මේ ගමන් මගේ අපි ඉදිරියට යන්නට ඕන. එනිසා මේ වීරිය කියන එක අර හැරීම වගේ තමයි, හුඹස හැරීම වගේ තමයි වීරිය කියන එක. ඒ වීරිය බුදුදහමේ නිතරම අවධාරණය කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මවලදී විරිද්දේ කියලා එකට කියනවා. බල ධර්මවලදී ඉන්ද්‍රිය බල කියලා කියනවා. ආරක්ෂණික මාර්ගයේදී සම්මා වායම කියලා කියනවා ඒක. සත්ත බොජ්ජංගවලදී විරිය සම්බොජ්ජංගය කියලා කියනවා. ඒ වගේම සතර රීතිපාද කියලා කියනවා. සත්‍යස් බෝධිපාලක ධර්ම බොහෝ තැන්වලදී පිනතුනේ මේ වීරිය කියන කාරණය ගැන අවධානය කරලා තියෙනවා. මේකට අප්‍රමාදය කියලා කියනවා. එතකොට සෑරීම, හුඹස සෑරීම කියලා කියන්නේ වීරිය. ඒ හුඹස හරන කොට පිනතුනේ පළමුවෙන්ම හමුවෙන දේ තමයි මොකද්ද? දොරාගුල නැත්නම් දොරපොල්ල නැත්නම් ලෝකෙක කියලා කියමු. පින්නතුනේ මෙන්න මේ දොරාගුල කියලා කියන්නේ මොකද්ද? දොරාගුල කියන්නේ පින්නතුනේ අවිද්‍යාව. අපට සසරින් මිදීමට තියෙන දොරටුව වසන් කරලා, දොරටුව හිරස් කරලා, දොරටුව වහලා තියෙන අගුල තමයි මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනේ මුලින් සඳහන් කරපු ආකාරයට මේ දුකේ හට ගැනීම හා නැතිවීම පිළිබඳව තියෙන සිද්ධාන්තය තමයි. ඒ පිළිබඳව නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා අපට දේශනා කරන ප්‍රධානම දේ තමයි මේ අවිද්‍යාවෙන් දුරු වෙන්නේ කොහොමද කියන මාර්ගය දේශනා කළා. ඒ නිසා පළමුවෙන්ම අපි අඩු කරගත යුතු කාරණය තමයි අවිද්‍යාව කියන එක. එතෙන්දී පින්නතුනේ අවිද්‍යාව දුරු කරන නම් කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් ඕන වෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය අවශ්‍ය වෙනවා. හැකිතාක් දුරට මේක අදාළ ධර්ම දේශනා අපි අහන්නට ඕන. අහලා විතරක් දැන් පින්නතුනේ මේ අහන ධර්ම කාරණා හොඳට මතකයේ තියාගන්නට ඕන. ඒව නිතර නිතර නොනින් මෙහෙ කරන්නට ඕන. මෙන්න මේ කරුණ දෙකෙන් අපට ප්‍රධාන වශයෙන් ලැබෙන දේ තමයි පින්නතුනේ කර්මය ගැන අවබෝධයක් ඇති වෙනවා. අපි කරන කුසල අකුසල කර්ම ශක්තියට අනුරූපවයි අපට විපාක ලැබුණේ කියලා අපි යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා. අතීත කර්මය ගැන යම්කිසි විශ්වාසයක් අපට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අතීතයෙන් ලැබිච්ච කර්මය ගැන විතරක් නෙවෙයි අපි අද කරන කර්ම වලට අනුරූපව මතුවට තමන් විපාක ලැබෙනවා කියන විශ්වාසයක් ඇති කරගන්නට ඕන. බොහෝ දෙනෙකුට කර්මය ගැන විශ්වාසයාවට පස්සේ ඇති වෙන්නේ අතීතයෙන් අර කුබ්බේක කත කොණ්‍යතා කියපු විදිහට අතීතයේ පින මෙතෙක්ට විපාක දෙනවා කියන එක විතරයි බොහෝ දෙනෙකුට හිතෙන්නේ. නමුත් පින්නතුනි අපි අමතක නොකළ යුතු කාරණයක් තියෙනවා. අද අප මේ මොහොතේ කරන කර්මය ඊළඟ මොහොතෙහි තමන්ට විපාක දෙන්නට ඒක හේතුවක් වෙනවා. දැන් ඔබ මෙතන ධර්ම ශ්‍රවණය කළ මේ මොහොතේ ගොඩනගා ගන්නා වූ මේ මානසික ශක්තිය ඊළඟ මොහොතේදී ඔබට ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ මානසික සුවේ දිනු වෙනවා. ඔබට මේ ආශ්‍රිතව ප්‍රතිඵල ටිකක් ලැබෙනවා. මෙන්න මේ ගැන පින්නතුනි විශේෂ අවධානයක් අපි යොමු කරන්න ඕන. ඒ වගේමයි පින්නතුනි දුකේ ඇතිවීම නැතිවීම ගැන අර මුලින් සඳහන් කරපු ආකාරයට හේතුඵල ධර්ම ගැන යම්කිසි අවබෝධයක් අපට තියෙන්න ඕන. මේ හේතු ටික තියෙනකොට අපිට යමක් ගැන අවබෝධයක් තියෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඒක නිරුද්ධ වෙනවා කියන මේ ඇතිවීම නැතිවීම කියන කාරණය. මේකට බුදුදහමේ කියනවා පටිසම්පාදය කියලා, හේතුඵල ධර්ම කියලා කියනවා, ආර්ය ඥානය කියලා කියනවා, ඉදප්පච්චතාවය කියලා කියනවා. නොඑක් නම් වලින් මේක විස්තර කරනවා. ඒ වගේම විවිධ පාඨ වලින් බුදුදහම මේක විස්තර කරනවා. යේ ධම්මා කියන ගාථාවෙත් විස්තරවන්නේ මේකයි. යංකින්දි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා විස්තර කරන්නේත් මේක. අවිද්‍යා සත්‍ය සංඛාරා කියලා විස්තර කරන්නේත් මේක. විවිධ නම් වලින් පින්නතුනේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය අනුව බුදුදහම තුළ විවිධ කරුණු වලින් මේක දේශනා කළා තියෙනවා. එතකොට පළමුවෙන්ම අපි ඉවත් කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ අවිද්‍යාව නොදැනීම කියන කාරණේ ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. අර දොරාවුල ඉවත් කළා වගේ. ඒක ඉවත් වෙනවත් එක්කම පිනතුණ ඊළඟට අපිට හමු වෙන්නේ මොකද්ද? ඊළඟට මැලිය හම් වෙනවා. මේ අවිද්‍යාව දුර වෙනවත් එක්කම පිනතුණ අපට තේරෙනවා දැන් මේ මානසික සෝයන් කරා යන ගමනේදී Tamanට තේරෙනවා. අවිද්‍යාව දුර වෙන කරමට තේරෙනවා Tamanට මානසික පීඩාගෙන දෙන ප්‍රබලම කාරණයක් තමයි මොකද්ද? Tamanගේ හිතේ සතුට නැති වෙන ප්‍රධානතම කාරණයක් තියෙනවා ඒ මොකද්ද? අනිත්‍යයත් එක්ක තියෙන අමනාපකම්, ද්වේෂය, ක්‍රෝධය. මෙන්න මේක Taman ඉස්සරහා මහා පර්වතයක් වගේ Tamanට දැනෙනව මේක Tamanට සතුට නැති කරන ක්‍රියාවක් කියලා. එනිසා තමයි සම්මාදිතිය ඇති වෙච්ච කෙනා සම්මාදිතිය තියෙනවා එක්කම සම්මා සංකල්ප යටතේ. සම්මා සංකල්ප යටතේ අව්‍යාපාද සංකල්ප කියලා එකක් ඇතිවන්නේ. Tamanට හිතෙනම හිතේ අනිත්‍යයත් එක්ක අමනාපකම් තියමුනොතින් තමන්ගේ හිතේ සතුට නැති වෙනවා. තමන් කොච්චර උගත් කෙනෙක් වුණත්, තමන් කොයිතරම් සුවපහසු වාහනයක හිමි ගියත්, කොයිතරම් ලස්සන ගෙදරක ලස්සන මල් වගා කරලා කුතැනක තමන් හිටියත්, නිතරම අනිත්‍යය කරන කියන දේවල් වලින් හිත ගැටෙනවා නම්, වෙනතුන හිතේ තියෙන සතුට, හිතේ තියෙන මානසික සුවය අපට නැති වෙනවා. ඒ නිසා විද්‍යාව දුරු වෙච්ච ප්‍රමාණයට ඒ තැනත්තා මෛත්‍රිය වඩන කෙනෙක් වෙනවා. ඒ මෛත්‍රිය වඩනවා නම් කෙනෙක් ඒ මෛත්‍රිය වඩන ප්‍රමාණයට ඒ තැනත්තා ළඟ කරුණාව තියෙනවා. අනිත් කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කොහොම හරි ගොඩ දාගන්න උත්සාහයක් යාලිකුල තියෙනවා. ඇතැම්ට බැනලා හරි එයා මුදව ගන්න උත්සාහයක් තියෙනවා. එයා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අනිත් කෙනෙක් දිනු වෙනකොට සතුට වෙනවා. එයා මුදිතා ගුණය දිනු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ලෝක යථාර්ථය ළඟදී යෞපේක්ෂා සාගත වෙනවා. සමහර දේවල් අපිට පාලනය කරන්න බෑ. පින්නතනේ ලෝකේ හැම දෙයක්ම අපට පාලනය කරන්න බෑ. සමහර දේවල් කර්ම විසින් යම් යම් දේවල් නියත වශයෙන් තීරණය කළ තියෙනවා. මෙන්න මේ දේවල් ගැන Taman දකිනකොට Taman උපේක්ෂාවටපත් වෙනවා. යයි සාපේනතුනේ අගුල ඉවත් කරාට පස්සේ ඊළඟට Tamanට ලැබෙන මේ මැඩියා කියලා කියන්නේ Tamanගේ හිතේ තියෙන අමනාපකම්. එන්න එන්නම පින්නතනේ Taman ධර්ම මාර්ගයේ ඉදිරියට යනවනම් Tamanගේ මානසික සුවය වැඩි වෙන්නට ඕන. ඒ මානසික සුවේ වැඩි වෙනවා කියලා කියන්නේ කොහමද? තමන් දකින, අහන, ගඳ සුවඳ දකින මේ ඉන්ද්‍රිය වලින් ලබන රූප ශබ්ද ආදී නිසා හිතේ ගැටෙන ස්වභාවය එන්න එන්නම අඩු වෙන්නට ඕන. අපිට පුද්ගලයන් ගැන තියෙන අමනාපකම්, අමනාප ලිස්ට් එක ටිකෙන් ටික අඩු වෙන්න ඕන. නැත්නම් මෙතන අපේ අමනාප මං අහවලත් එක අමනාපයි අහවලා මට මෙහෙම කළා, අපේ දෙමව්පියන්ට මෙහෙම කළා, අපේ ඊඩම් වලට මෙහෙම කළා. ඔහොම කිය කිය ඉන්න නාමලේඛනයේ පින්නතුනේ ටිකෙන් ටික බණ අහන්නහන්නේ නම් ලිස්ට් එකේ නම් අඩු වෙන්නට ඕන. අඩු වෙලා අඩු වෙලා සම්පූර්ණ මේ ෆයිල් එක ක්ලෝස් කරලා දාන්න ඕන. එහෙනම් පින්නතුනේ තමන් මානසික සුවයක් කරා ඉදිරියට යන කෙනෙක් බව තමන්ට සතුට වෙන්න පුළුවන්. එනිසා අර මැඩියා ඉවත් කරනවා කියලා කියන්නේ පින්නතුනේ මොකද්ද? තමන්ගේ හිතේ තියෙන අමනාපකම්, වෛරය, ද්වේෂය, ක්‍රෝධය ටිකෙන් ටික අඩු කර ගැනීම. ඒක ඉවත් කරාට පස්සේ ඊළඟට අපිට මොකද ලැබෙන්නේ? මොන ලැබෙන්නේ? ඊළඟට දෙමන් සංධියක් මුණ ගැහෙනවා. පින්නතුනේ මේ දෙමන් සංධිය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී Tamanට යම් යම් විදිහේ ධර්ම ගැන සැක සංකා ඇති වෙනවා. ධර්මය ගැන, ලෝකය ගැන, සත්‍යය ගැන, බුදුහාඳුරන්ගේ ධර්මය ගැන, සම්බුද්ධත්වය ගැන, කර්මය ගැන මේ වගේ කරුණු ගැන අපට සැක ඇති වෙනවා. මෙන්න මේ සැකක් පින්නතුනේ අපට මේ ධර්ම මාර්ගයේ යන්න තියෙන බාධාව. ඒ බාධාව ඉවත් කිරීම සඳහා පින්නතුනේ අපි නිතර නිතර ධර්මය අහන්නට ඕන. අහන වගේම ඒවා ප්‍රගුණ කරන්නට ඕන. ඒ වගේම ධර්මඥානය තියෙන කෙනෙක් මුණ ගැහුණාම අපට තියෙන ගැටලු අහන්නට ඕන. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණාම පින්නතුනේ අහන්න තමන්ට ධර්ම ප්‍රශ්න ටිකක් නිතර තියෙන්නට ඕන. තමන්ට එදිනෙදා මුණ ගැහෙන ධර්ම කාරණා ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුණාම වෙනත් ධර්මදර කෙනෙක් හමුණාම අපි අසා දැනගන්නට ඕන. ඒක පින්නතුනේ මේ සැකය දුරු වෙන්නට හේතුවක්. එනිසා සැකය කියන කාරණයත් අපි ඉවත් කරන්නට ඕන. ඒක අර දෙමන් සංධියට උපමා කළේ. දෙමන් සංධියට උපමා කළේ ඇයි? පින්නතුනේ සංධියකට ආවට පස්සේ අපිට සැකය කොයි පාරෙන්ද යන්නේ කියලා නේද? අන්න ඒ වගේ මේ ධර්ම මාර්ගයේදී තියදි සැකයක් ඇති වුණොතින් තමයි සැකය කොයි පැත්තෙන්ද යන්නේ කියලා. ඒ නිසා සැකේ निराකරණය කරගෙන ඕනේ ඉදිරියට යන්නට. ඒ නිසා තමයි මේ ධර්ම මාර්ගය තුල සැකය කියන කයින් කරන්න කියලා කිව්වේ. ඊළඟට මේ සැකයක් කයින් කරාට පස්සේ ඊළඟට මොකද්ද පින්නතුනේ තමන්ට මොන ගෙහන්නේ? අර කිරිබොට්ට. පින්නතුනේ ඒ කියන්නේ අපේ හිතට එන නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මෙද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ප්‍රධාන නීවරණ පහක් තියෙනවා. අපේ හිතේ තියෙන ලක්ෂණ නැති කරන හිතේ තියෙන නිවන නිවීම වසාලන කරුණු පහක් තියෙනවා. මෙන්න මේ කරුණු පහ පින්නතුනේ අපේ ජීවිතයේ සතුට නැති කරන දේවල්. යමක් ගැන දැඩි ආසාවක් තියෙනවනම්, දැඩි අමනාපයක් තියෙනවනම්, හිත කය දෙකේ මන්දෝස්සහය බවක් තියෙනවනම්, හිත නිතරම විසිරුන බලෙන් යුක්ත නම්, හිත නිතරම සැකය නම්, මේක පින්නතුනේ අපේ මානසික සුවය නැති කරන හේතුවක්. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ නීවරණ ටිකෙන් ටික අපේ ජීවිතය තුල අඩු වෙන්නට ඕන. විශේෂයෙන් පෙරදහම තුල සූත්‍ර පිටකයේ විශේෂයෙන් පංච නීවරණ ගැන විස්තර වෙන්නේ. ඒකට හේතුව තමයි පින්නතුනේ මේ කාලේ බොහෝ දෙනෙක් සාකච්ඡා කළේ පංච නීවරණ ගැන විතරයි. නමුත් පින්නතුනේ අපි බුද්ධිමත් වෙන්නට ඕන බුදුදහමේ නීවරණ පහක් නෙවෙයි. බුදුදහමේ නීවරණ හයක් ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ලෝකෙ මිනිස්සු දැනගෙන හිටියේ නීවරණ පහක් කියලා. ඒ නිසා ඒ නීවරණ පහ දුරු කරන්න උපරිම උත්සාහ කළා. එයන් හිත දිනු කරලා, සමතය දිනු කරලා, ඇතැමිට ධ්‍යාන අභිඥාත් ලබාගෙන අහසින් යන්න පුළුවන් මට්ටමට හිටියා. නමුත් ඒ පංච නීවරණ දුරු කරාට පින තුනේ අවිද්‍යාව කියන නීවරණ ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවිද්‍යා නීවරණයක් ලෝකෙට පැහැදිලි කළ දෙනවා. ඒ අවිද්‍යා නීවරණය ලෝකෙට පැහැදිලි කළ දෙනකොට පින තුනේ මහා බ්‍රහ්මයා ලෝකයෙන් නිත්‍යයි කියලා හිතාගෙන හිටිය මහා බ්‍රහ්මයා පින තුනේ ගැස්සිලා ගියා. ඔහු බියටපත් වුණා. ඔහු එතෙක් දැනගෙන හිටියේ නෑ මෙවැනි නීවරණයක් ලෝකේ තියනවාද කියලා. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ නීවරණ ටිකෙන් ටික දුරු වෙන විදියට තමන්ගේ ජීවිතය තමන් සකසා ගන්නට ඕන. ඒක ටිකෙන් ටික තමන්ගේ ජීවිතේ පීඩාවක්. මේ දේවල් පින්නතුනේ දැන් මුලින් ඉඳන්ම සඳහන් කරපු දේවල් තමන්ගේ ශරීරයේ ඇසුරු කරලා තියෙන මේ දේවල් පින්නතුනේ ටිකෙන් ටික ජීවිතය තුළින් තමන් අයින් කරන්නට ඕන. අවිද්‍යාව අයින් කරන්නට ඕන, ක්‍රෝධය අයින් කරන්නට ඕන, සැකය අයින් කරන්නට ඕන, නීවරණ අයින් කරන්නට ඕන. මේ අයින් කර කර යන ගමනේදී පින්නතුනේ ඊළඟට මුණ ගැහෙනවා තමන්ට ඉඳිබුවේ ඉබ්බෙක් මුණ ගැහෙනවා. ඉබ්බ කියන්නේ කාටද පින්නතුනේ? ඉබ්බ කියන්නේ ස්කන්ධ පංචකයට, පංච උපාදාන ස්කන්ධයට. මේකත් අපේ ජීවිතය තුල තියෙන දෙයක්. මේක පින්නතුනේ බාහිරට පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක බාහිර ලෝකයේදී වෙන් කළා පීරිසියක් උඩ බන්දේශයක් උඩ තියලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක වෙනත් ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඥාණයෙන් ලෝකෙට විස්තර කරන දෙයක්. අපිත් අපේ ඥාණයෙන් අපේ නුවණින් තේරුම් ගත යුතු දෙයක්. අපේ වෙනතුනේ ජීවිතේ යම් කිසි අත්දැකීමක් අපි ලැබුවා නම් ඒ ලැබුවේ කොහොමද? ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, මේ ඉන්ද්‍රියන් තුළින් තමයි අපි ඒ අවබෝධය ලැබුවේ. යම් කිසි විදියක ඇහෙන් රූපයක් දැකලා යම් කිසි අවබෝධයක් ලැබුණා කියලා කියන්නේ පින්නතුනේ ඒ ලබන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයක හට ගැනීමක් විදියට. පංච උපාදාන ස්කන්ධයේ හට ගැනීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි රූපයක් දැනගත්තා කියලා කියන්නේ. එතකොට මේ පහේම ලක්ෂණය තමයි පින්නතුනේ මේ පහම එක විට හටගන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප කියන්නේ සතර මහා භූත රූපයන්ගෙන් හටගත් දේ. ඒ වගේම ඊට අදාළ උපාදාය රූප. වේදනා කියලා කියන්නේ අපට දැනෙන සැප දුක් දෙස් ආදී වේදනා. සංඥා ගැන හඳුනා ගන්න එක. වේදනා ගැන විඳීම. විඥානය කියන්නේ දැන ගැනීම. මෙන්න මේ පහේ එකතුවක් තමයි පින්නතුනේ අපිට යම් සබ්දයක් ගැන, රූපයක් ගැන, ගඳ සුවඳක් ගැන, ස්පර්ශයක් ගැන දැනුමක් ලැබුණායි කියලා කියන්නේ මෙන්න මේ පහේ හට ගැනීම. මේ පහ වැයගල තමයි අපි මේ අත්දැකීම ලබන්නේ. ඒ වගේම පින්නතුනේ මේ අත්දැකීම ලැබෙන මොහොතේම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන නොදැනීම නිසා, අපේ තියෙන අවිද්‍යාව නිසා මේ නිරුද්ධ වෙච්ච අතීතය එහෙමම නැවත තියෙන දෙයක් විදියට අපි අල්ලගෙන ඉන්නවා. මෙන්න මේ අල්ලගෙන සිටීම පිනතුනි බුදුදහමේ කියන්නේ බාර සූත්‍රයේ සඳහන් වෙන මහා බරක් කියලා. මේ බර ඔසවාගෙන යන කෙනාට කියනවා බාරහාර කියලා. ඒ වගේම ඒ බර ගැනීම තමයි තෘෂ්ණාව කියලා කියන්නේ බාරා දාන කියලා කියනවා. ඒ බර මෙමින් තිබීමට කියනවා බාර නික්කේපන කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ බර දිමින් තිබුවොත් තමයි අපේ නියම සතුට අපට ඉස්මතු වෙන්නේ. ඔබ යමක් ගැන හිතනකොටම ඒ හිතන දේ ඔබ හිතන්න කලින් තිබුණා කියලා හිතුවසින් ඔබ හිතේ ඒ බර දරාගෙන ඉන්නේ. ඔබ හිතලා ඒ දේ හිතලා ඉවරවන්න පස්සේ ඒ දේ තියෙනවා කියලා හිතුවසින් ඔබ තාම බර ඔල්ලේ තියාගෙන ඉන්නේ. පින්නතුනි ලෝකේ සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය කියලා කියන්නේ අපි ඉපදෙන කලින් ලෝකයක් තිබුණා, අපි මේ ගියාට පස්සේ තේ ලෝකෙ තියෙනවා කියලා. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කළා නෑ. එහෙම ලෝකයක් තියෙනවා. හැබැයි ඒක නියම සැබෑ ලෝකෙ නෙවෙයි. සැබෑ ලෝකය කියලා කියන්නේ පින්නතුනි අපේ ඇසේ පහළ වීමමයි ලෝකේ පහළ වීම කියලා කියන්නේ. යමක් ගැන අපි බලන මොහොතයි ලෝකය කියලා කියන්නේ. යමක් ගැන අහන මොහොතේ ඒ වෙලාවට ඒකයි අපේ ලෝකය කියලා කියන්නේ. පින්නතුනි අපේ ජීවිතය කියන්නේ එක මොහොතක සිටිවිලි මාත්‍රයක්. අපි අවුරුදු 50කට 70ක් ජීවත් වුණාට පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ මේ එක මොහොතක සිටිවිලි මාත්‍රයක්. මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොත් තමයි පින්නතුනි මේ බර ටිකෙන් ටික අපට අත්හැරෙන්නේ. එතකොට අපි කෙලෙස් කරා යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු සඳහන් කරනවා මෙන්න මේ බර අයින් කරන්න ඇතින් තියන්න. ඒකින් කියන්නේ නැහැ පින්නතුනි ගෙවල් දොරවල් අයින් කරන්න, දරුවන් අයින් කරලා කැලේට යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. පින්නතුනි ඒ වැසුරු කරද්දීම තමයි බුද්ධිමත් වෙන්නට ඕන. යමක් ගැන දකිනකොට ඒ අවබෝධය, ඒ මොහොතේ ඇතිවෙච්ච අවබෝධයක් කියන කරුණට හිත තියන්න අපි දක්ෂ වෙන්නට ඕන. මේකට කියනවා පින්නතුනි අර ඉබ්බාව අයින් කිරීම කියලා. මේක ඉතාම ශක්තිමත් දෙයක්. මේක ලේසි නෑ. දැන් අනිත් සත්‍යයන්ට වඩා දැන් මේ ඉබ්බද උපමා මියුතු එකයි. ඉබ්බ අවුරුදු 100ක් විතර ජීවත් වෙනවා. ඉබ්බ ලේසියෙන් මැරෙන්නේ නෑ. පොළේක වර්ණරෙන්නේ නෑ. ඉබ්බ පින්නතුනි ඒ වගේ තමයි අපේ ඥාතීන් මැරුණත්. ඥාතීන් මැරුණත් ඒ සංකල්පය උපාදාන විදියට අපි අරගෙන තියෙනවා. ඕනම වෙලාවකේ දැන් හොයාගෙන අපට යන්නට පුළුවන් මනසින්. අපේ මරණාසන්න මොහොතේ අපි යමක් සිතන වෙලාවේදී ඒ සිතන එක සිතුවිලි මාත්‍රය ඇති පින්නතුනේ නැවත භවයට යන්න ඒ ස්ථානේ උපතක් ලබා දෙන එක සෝදානගේ සිතුවිලි මාත්‍රය. ඒක තමයි මේ පංචබර ස්කන්ධයේ ලක්ෂණය. ඒ නිසා පින්නතුනේ අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේකේ තියෙන බලය ටිකෙන් ටික අඩු කරන්න. ඒ සඳහා වර්තමානයේ හිත තියලා ටිකෙන් ටික සති නිමෙත පුරුදු කරමින් Taman දකින අහපු දේවල් වල වැයවීම නිතර නිතර නොවනින් දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒකම භාවනා කරන්න ඕන. එතකොට පිනතුනි ටිකෙන් ටික මෙහි ප්‍රබලත්වය අඩු වෙනවා. ඒක අඩු නැහැ කියලා කියන්නේ නැහැ පිනතුනි අපි යුතුයකම් අඩු කරනවා කියලා. දැනටත් වඩා ඕක හොඳට යුතුයකම් කරනවා. දැනටත් වඩා කලින් උදෙන් අවදි වෙනවා. දැන් මේ අවබෝධයේ තියෙන කිසිම දෙයක් නැහැ, ඇතිවල නිරුද්ධුනා කියලා බුදිය ගන්න නැහැ එලිමෙනකම්. පිනතුනි ඊටත් කලින් අවදි වෙලා මේක වඩන්න භාවනා කරන තමන්ගේ කාලය කැප කරනවා. ඒ වගේම රාත්‍රී කාලේ අනිත් අය නිදියද්දී තමන් අවදියෙන් මේක මෙනෙහි කරනවා. ඒ වගේම දැනටත් වඩා ඇතැම් වෙලෙ පිනතුනි තමන්ගේ රැකිරක්ෂාදී හොඳට මහන්සියර කරනවා. වැඩිපුර මුදල් උපයනවා. උපයන්නේ පිනතුනි ලෝභකම නිසා නෙවෙයි, තමන් යුතුයකම් කරන්න මේ දහම වෙනුවෙන් කැප වෙන ශක්තිය ගන්නයි මේ හැම දෙයක්ම තමන් යොදවා ගන්නේ. ඒ නිසා මෙන්න මේ පංච උපාද ස්කන්ධය පිළිබඳ වාසාවත් ටිකෙන් ටික දුරු කරන්න කියලා බුදුහම දේශනා කරනවා. ඊළඟට පිනතුනි ඊළඟට හමු වෙන කාරණේ තමයි අර මස් කපන කොටේ සහ ඒ මස් කපන යොදා ගන්නා වූ උපකරණේ පිහිය නැත්නම් සැක්ක. මෙන්න මේක අයින් කරනවා කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය වලට ගන්න අරමුණු, මනස නෙවෙයි අනිත් ඉන්ද්‍රිය පහට ගන්න අරමුණු පිළිබඳව තියෙන ඇල්ම නැත්නම් නොදැනීම දුරු කරන්න කියන එක. සාමාන්‍යයෙන් අපි ඇසට රූපයක් දකිනකොට දැන් මේ පන්සලට එනකොටම හාමුදුරුව දකිනකොටම පිනතුනි ඉතින් අපි කලින් දැකපු හාමුදුරුව, කලින් අපිත් එක්ක කතා කරපු හාමුදුරුව කියලා. මේ පිළිම වහන්සේ දකිනකොටම අපට හිතෙන්නේ අපි කලින් දැකපු පිළිමේ කියලා. කලින් දැකපු එක තමයි වෙන එකක් නෙවෙයි. හැබැයි පිනතුනි නුවණින් බලනකොට මේක මේ මොහොතේ හටගත්තු දෙයක්. අපි මේ ඉන්ද්‍රිය තුල හටගත්තු මේ දේ ඇත්ත ළඟදී ඒ නිරුද්ධ වෙච්ච අතීත අත්දැකීම අලුතෙන් ඇති වෙනකොට අපි හිතනවා නම් කලින් එක මේ තියෙන්නේ කියලා. මේක පින්නතුනි වැරදි සංකල්පයක්. එහෙම හිතාගෙන ඉන්න කම් පින්නතුනි අපට මනසට ලොකු බරක් ඒක. මේ පංච විඥාණයෙන් මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු වල ලක්ෂණය තමයි පින්නතුනි මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපට සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි අරමුණු ගන්නකොට ඒ ගැන ඡායා මාත්‍රේ විතරයි අපට මුලින් ලබා දෙන්නේ. ඒක ඡායා මාත්‍රේ ලබා දෙන එතනින් මේ කටයුත්ත ක්‍රියාවලිය නිමාටපත් වෙනවා. ඊළඟට මනසින් තමයි ඊළඟට ඒක මනේන්ද්‍රය ඔස්සේ ධර්මාලම්බණයක් විදියට මනෝ විඥාණයෙන් තමයි ඊළඟට අල්ලලා දෙන්නේ. අපි යමක් ඇසින් දකින් එක හඳුනා ගන්නකොට පිනතුනි අපි හඳුනාගන්නේ මනෝ විඥාණය. දැන් මේ මම දැන් කියන බණ ටික මේ පිනතුන් තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි. ඔබ තේරුම් ගන්නකොට ඒක මනෝ විඥාණයට ගිහිල්ලා. හිතේ තියෙන වේගවත් බව වැඩි නිසා අපිට මේක හිතෙන්නේ නැහැ. වේගයෙන් ගිනි පෙරලක් කරකවනකොට අපට හිතෙන්නේ ගිනි වලලක් කියලා. ඇත්තටම පිනතුනි ඒක ගිනි පෙරලයි තියෙන්නේ. අන්නේ වගේ අපේ මේ සිතේ තියෙන වේගවත් බව වැඩි නිසා අපට ඒක දැනෙන්නේ නැහැ. අපට හිතෙන්නේ මේ මොහොතේම මේක ඇහෙනවා කියලා. නමුත් වෙනතුනේ මේක ඇහෙනකොට ඒ මුලින් ඇහිච්ච මේ ඇසීම තමයි තේරුම් ගන්නකොට මුලින් ඇතිච්ච ශබ්දේ නිරුද්ධ වෙනවා. මේ පිටුන් දන්නවා සමහර අපි බලන ග්‍රහලෝක තියෙනවා. ඒ ග්‍රහලෝක අපි දකිනකොට ඇතම් ග්‍රහලෝක වලින්ද මිනිස් ලෝකයට පෘථිවියට ආලෝකය එන්න ඇතැමිට ආලෝක වර්ෂ 100 ගණක් යනවා. ඇතැමිට අපි දකිනකොට පේනතුනේ ග්‍රහලෝකය දැනට තියෙනවද? ඇතැමිට සමහර ග්‍රහලෝක විනාශ වෙලා පේනතුනේ. අර කලින් ආපු ආලෝකය තමයි මෙහාට එන්නේ. ඒ වගේම පේනතුනේ අපි වීඩියෝ පටියක් බලන්න. වීඩියෝ පටියක් බලනකොට අපි සතුට වෙනවද දුක් වෙනවනේ? ඒ වීඩියෝ පටිය අපි බලනකොට ඒ වීඩියෝ පටියේ ඉන්න අය රඟපාන අය දැන සංගමානවද? ඒ ගහ වෙන ගන්න අය පිනුතුනේ ඇතැමිට දැන් සතුට සාධයකට සහභාගී වෙමි නැමින් ඉන්නේ කවුරු? අපි මෙහෙ දුක් වෙනවා. පිනුතුනේ මේ වගේම දෙයක් තමයි පිනුතුනේ. අපි යමක් ගැන හිතනකොට විතරක් නෙවෙයි දැන් මේ මොහොතේ අපි අත්දැකීමක් ලබනකොටත් පිනුතුනේ ඒ මුල් අරමුණ නිරුද්ධ වෙලා ඉවරයි. අපි ඒක ළමන්නේ මානසිකව. එතකොට බුදුදහමෙන් අපිට කියන්නේ ආයතන කුසලතාවය කියලා කාරණයක් කියනවා. අපි ආයතන වලට දක්ෂ වෙන්නට ඕන. ආයතන කියන්නේ අස්සන්නාසාදී ඉන්ද්‍රිය ළඟදී අපි දක්ෂන් වෙන්නට ඕන. දක්ෂයන් කියන්නේ මේ පෙන්නන මායාවෙන් අපි මිදෙන්නට දක්ෂ වෙන්නට ඕන. මේ පේන රූපය, මේ පේන ශබ්දය, මේ මොහොතේ ඇතිවන දෙයක් සහ ඒකේ නිරුද්ධ වීම කියන මේ කරුණු ගැන අපට අවබෝධයක් තියෙන්නට ඕන. අන්නේ මොනවා තමයි මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් සහයි අරමුණු වලට තියෙන ඇල්මෙන් මේ පංචකාමයට තියෙන ඇල්මෙන් අපි දුරු වෙන්නේ. එතකොට අර මස් කපන පිළිය සහ ඒ මස් කපීමට යොදා ගන්නා කොටේ ඉවත් කරනවා කියලා කියන්නේ මෙන්න මේ මිත්‍යා සංකල්පයේ දුරු කිරීම කියන එක. ඊළඟට පින දින අපිට ඊළඟට මොකද හම්බෙන්නේ? ඊළඟට අර මස් වැදල හම්බ වෙනවා. මස් වැදල කියන්නේ පින තුනේ නන්දි රාගය, රාගය, ලෝභය, දැඩි ආසාව. මෙන්න මේ ආසාව පින තුනේ ඇති වෙන්නේ කොහොමද අපිට යමක් ගැන? යමගෙන අපට දැඩි ආසාවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ අපි දැකපු අහපු දෙයක් පිළිබඳව ඒක සාමයෙන්ම තියෙනවා කියන හැඟීම නිසායි අපිට මේක ඇති වෙන්නේ. එනිසා යම් තා ප්‍රමාණයක මේ නුවණ අපට පහළ වෙන පින්නතුනේ මෙන්න මේ ආගය සමන්තුලදී අඩු වෙනවා. මේකෙන් පින්නතුනේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ අල්ප ආස්වාදයයි බහුවාදීනොයි. ආස්වාදයේ ටිකයි ඒ ටික ආස්වාදය ගන්න ගියොතින් පින්නතුනේ මහත්සේ දුකක් විඳින වෙනවා අපට. මහත්සේ දුකක් විඳලා තමයි මේ සැපය ගන්නට ඕන. ඒක තමයි කම් සැපවල තියෙන ස්වභාවය. ඒක බුදුහාමුදුරුවෝ දැඩිව ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් පිනතුනේ ඒක භුක්ති විඳින ගමන් තමන් දක්ෂ වෙන්නට ඕන. නියම මානසික සුවයක් හරහා යන මාවතක් තමන් හඳුනා ගන්නට ඕන. දරුවන් වශයෙන්, ස්වාමි භාර්යාවන් වශයෙන්, ඥාතීන් වශයෙන් තමන් යුතුයකම් කරන ගමන් තමන් දක්ෂ වෙන්නට ඕන. මේ දහම තුල තමන්ගේ ජීවිතය ඉදිරියට ගමන් කරවන්නට ඊළඟට පින්නතුනේ මේ සියල්ලක්ම දුරු වෙනකොට ඊළඟට මොකද හමු වෙන්නේ? ඊළඟට පින්නතුනේ අපට මුණ ගැහෙන කවුද? ඔව්, අර නාගයා මුණ ගැහෙනවා. පින්නතුනේ නාගයා කියලා කියන්නේ අර මුලින් දේවල් අයින් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. අරහත් භාවයේ විමුක්තිය. පින්නතුනේ විමුක්තිය කියන එක අපි බාහිරින් ලබා ගන්න දෙයක් නෙවෙයි. විමුක්තිය සාක්ෂාත් කරගන්න දෙයක් කියලා කියනවා. නමුත් විමුක්තිය කියලා කියන්නේ පින්නතුනේ අපේ හිතේ තියෙන කෙලෙස්, අපේ හිතේ තියෙන අවිද්‍යාව ආදී නීවරණ කෙලෙස් ටිකෙන් ටික දුරු කිරීමෙන් අපේ හිතේ මානසික ස්වභාවය ඉස්මතු කිරීම. හරියට යම් යම් අපිරිසුද්ධියවල මිශ්‍ර වෙලා තියෙන මැණික, රන් කැබැල්ලක් තමන් උපදානෝ වගේ අපිරිසුද්ධියවල අයින් කළා, එහි පැහැපත් බව වැඩි කරනවා වගේ මනසේ තියෙන ප්‍රබාස්ර බව දිනු කිරීමයි පින්නතුනේ අරහත්වය කියලා කියන්නේ. එනේ සත්‍යයෙන් ටික මේන ගමනේදී අපේ පසුකල යුතු පියවර ගැනයි මේ සඳහන් කළේ. කවුද මේක විස්තර කළේ? මේ විස්තර කළේ පින්නතුනේ බුදුහාමුදුරෝ. අර දෙවියා ඇවිල්ලා කුමාරකාශ්‍යප හාමුදුරන්ට ඊටම කෙටියෙන් කියපු කතාව, ඒ කතාවට අදාළ කතා ප්‍රෝචි එකින් එක කුමාරකාශ්‍යප හාමුදුර ළඟදී බුදුහාමුදුරෝ විස්තර කළා. පින්නතුනේ කුමාරකාශ්‍යප හාමුදුරෝ බෙහෙවින්ම සතුටටපත් වුණා මේ කරුණ විස්තර කළාට පස්සේ. එනිසා බුදුහාමුදුරෝ සඳහන් කරනවා කුමාරකාශ්‍යප හුඹස කියලා කියන්නේ මේ සතර මහා භූත රූපවලින් හැදිච්ච මේ ශරීරය. ආහාර වලින් පෝෂණය වෙච්ච මේ ශරීරය. ඒ ශරීරය රාත්‍රී කාලේ දුන්දානම කියලා කියන්නේ දවල් කාලේ උතු වැඩගෙන හිතේට ඉන්න එක. ඒ ශරීරය දහවල් කාලේ ගිනි ගන්නවා කියලා කියන්නේ සිතින් හයින් වචනින් ක්‍රියාත්මක වීම. ඒ මුබස ගැන විස්තර කළ දෙන බ්‍රාහ්මණයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසායි බුදුහාඳුරු ගැන උන්වහන්සේගේ සම්බුද්ධත්වය ගැන අපේ අම් සිදී ගෞරවයක් විශ්වාසයක් මුලදෙම තියෙනවනේ මේ ගමන යන්නේ. ඊළඟට පින්නතුනේ සුමෙද කියලා කියන්නේ මේ ගමන් මාග යන ශ්‍රාවකයා, බුද්ධ ශ්‍රාවකයා. ඔහු ඒ ගමන් මාග යද්දී ඔහු ගන්න ආයුධය තමයි ප්‍රඥාව කියන ආයුධය. ඒ ප්‍රඥාව කියන ආයුධයෙන් හැරීම තමයි වීරය කියලා කියන්නේ. එහෙම සාරණකට ඔහුට මුලින්ම හමු වෙන දොරගුල තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව දුරු කරනකොටම ඊළඟට ඔහුට හමු වෙන බාධකය තමයි අර මැඩියා කියලා කියන්නේ උපෝදේ දුරු කරනවා. ක්‍රෝධයෙන් දුරුකල ඉදිරියට යනකොට ඔහුට දෙවන් සංධියක් මුණගැහෙනවා. ඔහු විචිකිච්ඡාව තේරුම් අරගෙන සැකයෙන් දුර වෙනවෝ. සැකයෙන් දුර වෙලා ඔහු ඉදිරියට යනකොට ඔහුට පේනවා නීවරණ, අර කිරිගොටුව වගේ නීවරණ තමයි ජීවිතයට බාධාවක් කියලා. ඔහු ඒ නීවරණ දුරු කරනවා. නීවරණ දුරු කරමින් තවත් ඉදිරියට යනකොට ඔහු පංච නීවරණ දුරු කරමින් ඉදිරියට යනකොට හයවෙනි නීවරණය වූ අවිද්‍යාව දුරු කිරීම සඳහා උත්සාහයක් දරනවා. ඒ සඳහා යොහුට පංච උපාදාන ස්කන්ධය නැමැති ඉඳිබුවා අර ඉබ්බාව මුණගැහෙන්නේ. ඒ ඉබ්බා දුරු කළ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව තියෙන ඇල්ම දුරු කළා. ඔහු ඉදිරියට යනකොට ඔහුට ඊළඟට මුණගැහෙන්නේ මොකද්ද? ඔහුට මුණගැහෙන්නේ අර මස් කපන පිහිය සහ කොටය. ඒ කියන්නේ අස්තනාසදීන්ද්‍රිය පහ සහ ඒවට දෙන අරමුණු මේ සඳහා තින අල්ම දුරු කරනවා. ඒ අල්ම දුරු කළේ ඉදිරියට යනකොට ඔහුට මත් සැදැල හම් වෙනවා. ඒ කියන්නේ රාගය, දැඩි ආශාව, ඒකත් දුරු කරනවා. ඒක දුරු කළේදී අර තුමස සෑරීමෙන් යම් කෙනෙක් ප්‍රධාන වශයෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ බලාපොරොත්තු වෙන තැනත්තා මුණ ගැහෙනකොට ඒ තමයි රහත් භාවය. රහත් භාවය කියලා කියන්නේ පින්නතුනේ තවත් පුද්ගලෙක් නෙවෙයි, ධර්මතාවයක්. කැලේ නිරුද්ධ කිරීමෙන් ලබන මානසික ස්වභාවය. පුද්ගලෙන් කැටින අපේ ශරීරයක් වෙනුනට රාහතන් වහන්සේ කියලා පුද්ගලයා පනවන්න බෑ. රාහතන් වහන්සේ නෙවෙයි අපි කියලා පුද්ගලෙක් නෑ. පිනොතුනේ රාහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ ධර්මතාවය. අතීතයෙන් ලැබිච්ච කර්මයේ විපාකයක් විදිහට මේ ශරීරය පරිහරණය කරන ගමන් මතුවට සතර භවයට නොයන විදිහට හේතුඵල ධම දැකලා පටිච්චසමුප්පාදෙන් නිරුද්ධ වෙච්ච මානසික ස්වභාවයක් ගන්න සමහරයක් තමයි අරහත්ය කියලා කියන්නේ. මෙන්න මේ මඟට යන්නට පිනතුනේ බුදුහාඳුර අපට මඟ විවර කළේ. පිනතුනේ අපේ ජීවිතය අපි තේරුම් ගන්නව නම් අපි තේරුම් ගත යුතු එක්තරා කැටිපඩක් තමයි මේ වම්මික සූත්‍රයෙන් බුදුහාඳුර අපට දේශනා කළේ. අපේ පිනතුනේ නුවණ ප්‍රඥාව දිනු වෙනවා. අපිට ජීවිතය කියලා කිව්වහම අපිට බොහෝ වෙලට මතක් වෙන අපේ ශරීරය විතරයි. කෙනෙක් මතක් වෙනකොටම අපිට මතක් වෙන යාගේ රූපය විතරයි නේ. නමුත් කෙනෙකුට කෙනෙකුගේ ජීවිතය ගැන රූපය විතරද? කෙනෙක්ගේ ජීවිතය ගැන රූපය විතර නම් එහෙනම් මරණයට පස්සේ තියාගේ දරේම තියාගෙන නැවෙන්නේ. මරණයට පස්සේ තියාගේ දර තියාගන්නේ නැහැ ඇයි ඒ? යන්නේ හිත නැහැ නේ නේ. හිත නැතුනොත් වෙනතුනේ අපේ මේ සැලකිලි ඔක්කොම නැති වෙනවා. අද කරන්නේ මේ සැලකිලි මුකුත් නැහැ. වෙනතුනේ කෙනෙක් දකිනකොටම තේරුම් ගන්න මේ පුද්ගලයාගේ භෞතික ශරීරයක් විතරක් නෙවෙයි. ඒ ශරීරයෙන් පිටපස්සේ යන ලොකු මානසික ශක්තියක් විසින් තමයි මේ පුද්ගලයා මෙහෙවන්නේ. එතකොට මේකට කියනවා බුදුදහමේ සිත කය කියලා නැත්නම් නාම රූප කියලා කියනවා. නැත්නම් නාම රූප විඥාන කියලා කියනවා. වෙනත් විදියකින් කියනවා නම් පින්නතුනේ මේක ස්කන්ධ පංචකයක් ආයතන 12ක් ධාතු 18ක් ආදී වශයෙන් විවිධ ප්‍රභේද වලින් බුදුදහම තුළ දැක්වෙනවා. අවසාන වශයෙන් ගත්තොතින් පින්නතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ පින්නතුනේ එක මොහොතක අපේ සිතන සිටවිල්ල. මෙන්න මේ සිටවිල්ල අපට ඊටාම සිහියෙන් සහ නුවණින් කළමනාකරණය කරගන්න පුළුවන් නම් පින්නතුනේ අපේ සමස්ත ජීවිතයම සාර්ථකයි. ඒ සඳහා පින්නතුනේ නුවණක් තියෙන ඕන සුතමේ පඤ්ඤා විදියට ධර්මය අහලා දැනගෙන තියෙනට ඕන. ඒ සුතමේ පඤ්ඤාව චින්තාමේ පඤ්ඤාවෙන් නැවත නැවතත් යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරන දේ ස්ථාවර වෙන විදියට සමත විදර්ශනා භාවනාවක් ඔස්සේ හිත දිනු කරන්න ඕන. ටිකෙන් ටික හිත අතීතයට දුවන ගතිය අඩු වෙන විදියට සමත කමඨහනකට හිත හුරු කරන්න ඕන. ඒ සඳහා ප්‍රධානතම භාවනාවක් තමයි පිනතුනේ ආනාපාන සති භාවනාව. පිනතුනේ නිකන් හුස්ම රැල්ල ඉහළට පහළට යන්න දෙන්න එපා. ඒ හුස්ම රැල්ලට ඔබේ සිහිය එකතු කරන්න. ඔබේ හුස්ම පිනතුනේ මහා වටිනා දෙයක් වෙනවා. ඔබගේ දැන් ඔබට හුස්මෙන් ලබා දෙන ඔබට ජීවේ විතරයි. නමුත් ඒ හුස්ම රැල්ලට පිනතුනේ අපි සිහිය එකතු කරවතින් හුස්ම ගන්න මොහොතෙහි ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම සහ පිළිකිරීමට හිත ටික ටික පුරුදු කරවතින් පිනතුනේ ඒ සුසුම් පොදින් අපට පිනතුනේ උතුම් සුවය ලබා දෙනවා. හිත අතීතයට අනාගතයට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරනවා. අඩු කළා අපට මෙතෙක් ජීවිතේ නොපෙනෙච්ච සතුට සැනසීම වෙත අපි යොමු කරනවා. අපිට මෙතෙක් භුක්ති විඳින්න බැරි වෙච්ච මහා සුවයකට අපි යොමු කරනවා. අපි දැනට පින්නතුනේ කෑම ටිකක් කාලා සින්දුවක් අහලා අඳුමක් වෙන දුමක් ඇඳලා මේකකින් තමයි අපි තාම පල්ලෙහා මට්ටමේ සතුටක් මේ විඳලා ඉන්නේ. ලෝකේ කොච්චර ඊළඟට ගිහියත් ඊට වඩා වැඩි දෙයක් නැහැ. පින්නතුනේ බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ ඊට වඩා මානසික සුවයක් අපට ලබා දෙන්න. ඊට වඩා මානසික සුවයක් අපේ ජීවිත තුළ තියෙනවා ලබා ගන්න. ඒක පින්නතුනේ දැන් අපි ලබා ගන්න මානසික සුවය වගේ බොහොම වෙහෙසකරව ලබා ගන්න දෙයක් නෙවෙයි. දැන් අපි ලබා ගන්නා වූ මානසික සුවේ හරියට උග්ගහක් හපලා ඉස්ම පොඩ්ඩක් කඩට දාගන්න වගේ වැඩ. පින්නතුනි බුදුදහමේ හැටියට අපේ හුස්ම පොදට ටික ටික සිහි දිනු කරන්න පුළුවන් නම් අපි ඒ තුලින් දිනු කර ගන්නා වූ මානසික සුවේ හරියට මේ වදයක් භුක්ති විඳිනවා වගේ. මේ වදයක් භුක්ති විඳින එක පින්නතුනි කිසිම දෙයක් ඉවත් කරන දෙයක් නැහැ. මෙතන මේ වදේ පිටිමුණක් හටේ දාගන්න පුළුවන්. මෙවැනි මානසික සුවයක් හරයන මාවතක් පින්නතුනි බුදුහාමර අපට දේශනා කළේ. ඒ දේශනා කරපු දහම අහන්නට පින්නතුනි දැන් ලෝකේ විශාල පිරිසක් ලොකෝ කැපවීමක් දරනවා. ඇතැමිට උපතින් බෞද්ධ වෙච්ච අපට සමහර විට මේකේ වටිනාකම අඩු වෙලාවත් දෝ කියලා හිතෙනවා. නමුත් පින්නතුනි උපතින් බෞද්ධනෝ බොහෝ දෙනා මේ දහම සොයාගෙන යන්නට දහමේ ගැඹුරු කරුණු ස්පර්ශ කරන්නට ලොකෝ පරිත්‍යාගයක් දරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඒ අය මේ ධර්ම මාර්ගයෙන් ඉදිරියට ගිහිල්ලා ආපස්සට හැරෙනකොට ඒ බොහෝ දෙනෙක් ලංකාවට හැරෙනවා. ලංකාවේ නම කියනවා. දැන් බික්කු බෝධිහාඳුර වගේ අය ගන්නකොට ඇමරිකන් ජාතික කෙනෙක් මෙහි ඉපදිලා මෙහි අධ්‍යාපනය ඉහළටම ලබලා ලංකාවට ගිහිල්ලා මහාන වෙලා ලංකාවේ අවුරුදු 40ක් විතර ඉඳලා ඉහළම ශාස්ත්‍රීය සේවයක් අධ්‍යාපනය මට්ටමේ බුදුදහමට සිදු කළා නැවත ඇමරිකාවට ඇවිල්ලා ඉහළම සංවිධාන අභියස ඔව් බුදුදහම විස්තර කරද්දී උන්වහන්සේ බුදුදහම විස්තර කරද්දී ශ්‍රී ලංකාව කියන වචනේ නැවත නැවතත් උන්වහන්සේ සඳහන් කරනවා. ලෝකයේ ඇතැම් දෙයකින් තමයි ශ්‍රී ලංකාව දැනගන්නේ. අපට හැමිට අපේ ලංකාව පොඩි ගේරුව ලංකාවේ අඩුපාඩු නිසා හෝ අපේ ලංකාව ගැන නොසලකීමත් බවක් ඇති වෙලා තියෙනවා. අපේ වර්තමාන අයගේ තියෙන අඩුපාඩුකම් නිසා. නමුත් වෙනතුනි දහම ළඟදී බුදුදහම ලෝකෙට ඉතුරු කිරීමේ ගෞරවය ළඟදී වෙනතුනි ලංකාවට හිමි කීර්තිය ලෝක වෙන කිසිදු රටකට ලබා ගන්න බැරි කීර්තියක් අපි ලබලා තියෙනවා. එවැනි අතීතයක් හිමි පරපුරකින් පැවතෙන වර්තමාන දූපුතුන් හැටියට වෙනතුනි අපට මේ දහම අහන්නට, ඒ දහම පිළිපදිනට, ඒ දහම රකින්නට, ඒ දහම මත පරිපූර්ණ වෙනුවෙන් දායාද කරන්නට අපට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් අපට නිදහස් වෙන්න බෑ. මොකද ඒ වගකීම අපේ අතීත මව්වරු පියවරු දරලා තියෙනවා. සාමාන්‍ය පරිත්‍යාගයක් නෙවෙයි, ඇතැමිට බඩගින්න ඉඳලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කළා තියෙනවා. ඒ වගේම තමන්ට ලැබෙන හොඳම දරුවා සාසනෙ පූජා කළා තියෙනවා. කරන්න පුළුවන් උපරිම පරිත්‍යාගය මේ ශාසනයෙන් ඉස්සල්ලයි අද මේ තත්ත්වයට මේ සම්බුද්ධ ශාසනය මේ දෙවියන් මිනිසුන් සහිත ලෝකෙට ඉතුරු කළේ. ඒ නිසා ඒ දහම අහන ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ දහම තුල දාන ආදී පින් දහම් කරන ඔබ හුඟක් භාග්‍ය සම්පන්නයි. ඒ දහම ජීවිතයට සම්බන්ධ කරගන්න ඔබ වඩාත්ම වාසනාවන්තයි. ඒ දහම පිනතුනි වඩා වඩා ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතයට ආලෝකයක්, ආදර්ශයක්, ආවරණයක් කරගන්න අපි උත්සාහ ගනිමු. එසේ සිදු කිරීමට තෙරුවන් සරණින් ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාතිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කරපු වම්මික සූත්‍රය ආශ්‍රයෙන් පින්නතුන්ට දහම් ගැටලු තියෙනවා නම් අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා.